2013 වසරේ පළවෙනි මාසේ 22 වෙනිදා භාවනා වැඩසටහන පුත්තාමත්ති ධනම්මත්ති ඉති මහාලෝ විහඤ්ඤතේ අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධන ජීවිතයේ පිළිබඳව අපිට හඳුන්වා දෙන ජීවිතයේ වැරදි අඩුපාඩුකම් පෙන්වා දෙන කැඩපත තමයි සද්ධර්මය. සද්ධර්මය යනු ස්වභාවික සත්‍ය. ඒක පුජ්ජල දහමක් නොවේ. ලෝකේ අනිකුත් ආගමික දේවල් පුජ්ජල දහමක් වුවත් ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුජ්ජල දහමක් නෙමේ. ඒ නිසා මේ ධර්මය සියලුම ආගමිකයෝ නැනවතුන් තේරුම් ගත යුතුයි. තමන්ගේ ආගමට අමතරව මේ ධර්ම හඳුනා ගත යුතුයි. මිනිසුන් ළඟ තියෙන චින්තාමය ගුණය තුළ තියෙන අවිද්‍යාව තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථය උනේ බලාපොරොත්තු උනේ මනසින් සිල්වන්තයෙක් වෙන, ගුණවන්තයෙක් වෙන, නැනවන්තයෙක් වෙන ප්‍රතිපදාව. කයින් නෙමේ මනසින්. මනසින් ආරම්භ වුණාට පස්සේ ඒව වචනේ කය කරා ක්‍රියාත්මක වෙනවා. නමුත් වචනේ සහ කයේ තියෙනවට වැඩිය ගුණ ධර්ම තියෙන්න ඕන හිතේ. හිතේ ගුණ ධර්ම තියෙනවා කියලා කියන්නේ ධර්ම අවබෝධයෙන් පස්සේ ඇති වෙන දෙයක්. එහෙම නැති කෙනෙකුට ද්වේෂය පාලනය කරගන්න, ලෝභය පාලනය කරගන්න, ඉරිසියාව පාලනය කරගන්න, මෝහය පාලනය කරගන්න පුළුවන් කමක් නැහැ. මේ ඕනෑම මිනිස්සෙකු ඕනෑම වෙලාවක අපායට යන්න පුළුවන් කියන්නේ ඒකයි. ඒ කියන්නේ දැඩි බද්ධ වෛරයකට ලක්වීමට ඉඩ තියෙන ඕනම වෙලාවක. තමාට කෙනෙකු ගැරහුවොත්, තමන්ට නිඳා කළහොත්, තමන් යම්කිසි කෙනෙකු රැවටුවහොත් අන්න ඔහු හෝ එය කරා දැඩි බද්ධ වෛරයෙන් වෙලෙන ගුණයක් පුහුදුන් හිත තුල තියෙනවා. ඒ නිසා ඒක ඉතාම භයානක දෙයක්. ඒ නිසා අපි කියනවා පුතජන භාවයේ කොයි වෙලාවෙ අපාගාමී වෙනවද දන්නේ. නමුත් පින්නතුනේ මේ ආත්ම දෘෂ්ටිය දුරු කරපු කෙනා ලෞකික වශයෙන් බැඳෙන ස්වභාවයත් අඩුයි, ගැටෙන ස්වභාවයත් අඩුයි. හැම දෙයක්ම හරියම සෞම්‍ය විදියටයි ලබන්නේ. ඒ නිසා එයාට අපාගාමි සිතුවිලි පහළ වෙන්නේ නැහැ. මේ පුදුන් සත්වයා හිතනවා පුත්තාමත්ති කියලා අදහස් කරන්නේ මට ඥාති, දරුවෝ, මුණුපුරු, ස්වාමි, භාර්යාවරු, යහළුවෝ, යෙහෙළියෝ ආදී කොට ඇති ඉන්නවා. මම කාටවත් බය නැහැ. මම හරිම වාසනාවන්ත කෙනෙක් කියලා හිතනවා. පුත්තාමත්ති කියන්නේ ඒකට. ඊට පස්සේ ධනම්මත්ති මට ධනෙ තියෙනවා, මට මුදල් ඕන තරම් තියෙනවා, මට පිරිවර ඕන තරම් ඉන්නවා, මට බලය ඕන තරම් තියෙනවා කියලා ඒකෙනුත් උද්ධාවයටපත් වෙලා සාඩම්බර ලීලාවෙන් ඉන්නවා. ඒකෙන් සතුටටපත් වෙලා කෙනෙක් ජීවත් වෙනවා. ඊළඟට තවත් කෙනෙක් මට නිරෝගීකම තියෙනවා ආදී කොට ඇති වශයෙන් මට යෞවනකම තියෙනවා, මට ලස්සන තියෙනවා කියන වශයෙන් තමන්ගේ ශරීරාටෝපය පිළිබඳවත් ධාමයටපත් වෙලා තමන්ගේ ශරීරය පිළිබඳවත් බොහොම ඕනකමින් උනන්දුවෙන් ඉන්නවා. පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. ඔන්න ඔය විදියටයි බාලයෝ හිතන්නේ කියලා බුදුහාමුදුරුවෝ පෙන්නවා. දැන් මෙතන ඉන්න පින්නතුන්ට දැන් හිතෙනවා ඇති, එහෙනම් අපිත් අයිති වෙනවා නේද? මේ ලෝකෙම මිනිස්සු මේ බාලයා කියලා පෙන්නපු දෙයට අයිති වෙනවා නේද? ඔව් පින්නතුනේ, මුළු මහත් ලෝකයේ තුලම ඉන්නේ බාලයෝ. සියලුම ආගම් වලට අයිති අය, සියලුම ජාතීන්ට අයිති අය මේ බාල ගුණේ යුක්තයි. ඒ නිසා ඔවුන්ගේ ද්වේෂය පාලනය කරගන්න බෑ, ලෝභය පාලනය කරගන්න බෑ, මෝහය පාලනය වෙන්නේ නැහැ. ඒ නිසා බාලයෝ යමෙක් මේ ලෝභ ද්වේෂ මෝහ පාලනය කරගත්තද ඒ කෙනා තමයි පින්නතුනේ ඥානවන්තයා කියලා කියන්නේ. ඉති බාලෝ විහඤ්ඤති. ඔන්න ඔය විදිහට මට මේවා ඇතේ ඇතේ කියලා හිතනවා බාල මිනිස්සු. ඉති බාලෝ විහඤ්ඤති. අත්තාහි අත්තනෝ නත්ති. තමා තමායයි ගත අදහසවත් ගත් ශරීරවත් පෙන්නුතුනේ නැත, ඉතුරු වන්නේ නැත. එහෙමනම් කෝ අන් කිසිවක් කියන කාරණය තමයි බුදුරජාණන් වහන්සේ විමසන්නේ. එහෙමනම් අපි සියලු දෙනාම මේ රැඳිලා ඉන්න මායාවේ සිහිනේ අපි අවසන් කරන්නට ඕන. හැමෝම මවාගෙන ජීවත් වෙන්නේ. දැන් මේවා වැඩක් නැහැ කියන එක නෙමෙයි කියන්නේ. මේවා බොරුවක් කියන එකත් නෙමෙයි කියන්නේ. ඇත්තක් කියලා කියන එකත් නෙමෙයි කියන්නේ. මනසේම තියෙන ස්වභාව ලක්ෂණයන් වෙනස් කරගන්න කියලත් නෙමෙයි මේ කියන්නේ. ඕවා ওই විදියට තියාගන්න කියන එකත් නෙමෙයි මේ කියන්නේ. මේ සියල්ලගෙන්ම නිදහස් විය යුතුයි කියන එකයි මේ කියන්නේ. සියල්ලගෙන් නිදහස් විය යුතුයි. තමායයි දෘෂ්ටි ගොඩ නැගීමට තමාට කිසිම අයිතියක් නැත. තමාට තමා කෙරෙහි හෝ ලෝකයේ කෙරෙහි විනිශ්චයක් ලබා දීමට අයිතියක් නැත. එය පරමාර්ථ සත්‍යයක්. එහෙත් අප පිළිබඳව විනිශ්චයන් ලබා දෙමින්, ලෝකයා පිළිබඳව විනිශ්චයන් ලබා දෙමින් ලෝකේ නොයෙකුත් දුක්ඛ දෝමනස්සයන් වලට මිනිස්සු පත් වෙනවා. ඒ නිසා අපිට කිසිදු අයිතියක් නැහැ පරමාර්ථ වශයෙන් බැලුවහම, සත්‍ය වශයෙන් බැලුවහම මේ කිසිම කාරණයක විනිශ්චයකරුවෙක් වන්නට. දැනට අපි විනිශ්චයකරුවෙක් වෙලා ඉන්නේ ඒක තමයි අපි ළඟ තියෙන අවිද්‍යාව. ඒ අවිද්‍යාව හරියට පෙන්නුතුනේ තමන්ට අයිති නැති ඉඩමක් තමාගේ යයි සිතාගෙන බලහත්කාරයෙන් පදිංචි වී සිටින මිනිසෙක හා සමානයි. ඒක හරියට සොරෙකු විසින් සොරකම් කරන ලද භාණ්ඩයක් හා සමානයි. අඟුරක් මැණිකක් කොට සලකාගෙන රැවටුණු පුජ්‍යලයක හා සමානයි. කුණු කන්දක් රත්තරන් කන්දක් යයි රැවටුණු පුජ්‍යලයක හා සමානයි. මේ ආකාරයට මහා රැවටීමක් මහා මුලාවක් අප තුළ මිනිස්සු තුළ පවතිනවා. ඒ මුලාව ඒ රැවටීම අවසන් කරන්නට එයට තිත තබන්නට කාලයයි. ඔබ ඒ දේ සිදු කරග යුත්තේ නුවණින්මයි. දෘෂ්ටි ගැනීමෙන් වළකින්න, දෘෂ්ටි අතහැරීමෙන්ද වළකින්න, දෘෂ්ටි මධ්‍යස්ථලස පරිහරණය කිරීමෙන්ද වළකින්න, දෘෂ්ටි ගන්න මේපා. දෘෂ්ටි ගන්නෙම නැති තැන තමයි දිට්ඨිංච අනුපගම්ම සීලවා. දෘෂ්ටි ගත්තේ නැති සීලය පින්නතුන්ට පිහිටනවා. ඒ පන්සිල් කියලා කියන්නේ සිල් නෙමෙයි, ඒවා විනය. ආජීව අට්ඨමක සිල් කියලා කිව්වට ඒවා විනය. අට සිල් කියලා අපි කිව්වට ඒවා විනය පින්නතුනේ. සීලය තියෙන්නේ මනසේ පින්නතුනේ. කාය දණ්ඩයන් සිල් නෙමේ, ඒවා විනය. උඩ නගින්න නැතුව බිම වාඩි වෙනේවා, පෑඩ නොකා ඉන්නේවා, නටන්න ගයන්න වයන්නේ නැතුව ඉන්න එක, දුම් පානය කරන්න නැතුව ඉන්න එක, ඒක විනය. තම් ගුවන් තොටුපළේ තියනවා දුම් බොන්න එපයි කියලා. ඒකට සිල් සමාදන් කළාද අපිට? නෑ. ඒව විනය, ඒව නීති. ඒ නිසා සීලය නැහැ පින්නතුනේ අද බෞද්ධයන්ටත් නැහැ, අනිකුත් සියලුම ආගමිකයන්ටත් සීලය නැහැ, සීලය අඳුනගෙන නැහැ. ඉතින් බෞද්ධයන්ට දැන් හැකියාව තියෙනවා මේ සිල්වන්තයෙක් වෙන්න, සීලය ලබා ගන්න. නැත්තම් මෙතෙක් කාලයක් අපි සීලය කියලා රැකලා තියෙන විනය, ඒ විනේ වැදගත්කමක් තියෙනවා. නිවනට නෙමෙයි හැබැයි, නිවනට එච්චරයක වැදගත්කමක් නැහැ. ඒක භෞතික ලෝකේට යම්කිසි ආයතනයක පරිපාලනයකට වැදගත්කමක් තියෙනවා. එහෙම නැතුව සීලයේ වැදගත්කමක් නැහැ. ඒක විනය. එනිසා සීලය ඇති කරගන්න ඕන මනස තුල. සිත, කය, වචනේ කියන්නේ සිතින් මුලින්ම ආරම්භ වෙන්න ඕන. සිත තුල සීලය කියලා කියන්නේ විරතිය. දැන් ওই පන්සිල්, සික්ඛාපදං, සමාධියාමි කියලා තමයි ඉතිහාසයේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නට කලිනුත් තිබුණේ. ඒ විදිහට තමයි දැනුත් එන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විරතිය. මනසින් ඇලෙන්නට එපා. යැයි අගේ කළේ කයින් රකින දේට වඩා මනසින් ඇලෙන්න එපා. කයින් රකින දේවල් අයිති වෙන්නේ වෘත, යංගිසි වෘතයක්. එහෙනම් අපිත් එක එක වෘත සමාදන් වෙනවා. පංසිල් වෘතය, අටසිල් වෘතය, පිණ්ඩපාතික වශයෙන් ඒවා දුතාංග වශයෙන් සමාදන් වෙනවා. ඉතින් ඒවයි යම්කිසි වටිනාකමක් තියෙනවා. හැබැයි ඒවට සම්පූර්ණ ඒ තුලින් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. ඒකේ එක් අංගයක් පමණයි. ඒක හරියට අර මාර්ගයක ගමන් කරද්දී මාර්ග නීතිය වගේ. නමුත් මාර්ග නීතිය රකින්න නෙමෙයි අපි පාර යන්නේ, අපේ ගමන යන්න. හැබැයි අපි ගමන යද්දී මාර්ග නීතියත් රැකගෙන ගමන යනවා. හැබැයි මාර්ග නීති රකින්න නෙමෙයි අපි පාර යන්නේ, ගමනක් යන්න කියලා මතක තියාගන්න. ඉතින් අද වෙලා තියෙන මාර්ග නීති ටික රැකගෙන එක තැනකට වෙලා ඉන්නවා. ගමනක් නැත්තම් වැඩක් නෑ. පින්නතුන් බලාපොරොත්තු වෙන නිවන, ප්‍රාර්ථනා කරන්න නිවන, අදිෂ්ඨාන කරන්න නිවන, මම මේක දකිනවාමයි කියලා හිතන්න. පින්නතුන්ට යම් කිසි ප්‍රතිනිර්මාණයක් තියෙන්නට ඕන, කලින් නිර්මාණය වී තිබෙන්නට ඕන. නිර්වාණය පිළිබඳව මෙන්න මේ වගේ ස්වභාවයක් මට ලැබෙන්න ඕන, මෙන්න මේ වගේ ස්වභාවයක් මට ලැබුණොත් අන්න ඒක නිවන. මොකක්ද ඒ නිවනේ තියෙන ස්වභාවය? පින්නතුනේ අකාලිකයි, අකාලිකෝ ධම්මෝ. ඒ කියන්නේ කාලය ඉක්මවා ගිය, අතීතය සහ අනාගතය සහ වර්තමානයේ කියන මේ සිතුවිලි පද්ධතිය තුළ තමයි අපි දුක් විඳිනවා, සතුට වෙනවා, බය වෙනවා, ආයි දුක් විඳිනවා, ආයි සතුට වෙනවා. විවිධ පෙරලිකාරකම් මේ ඔක්කොම තියෙන්නේ. මේ කාලය ඉක්මවා යන කෙනෙකුට මේ දේවල් නැහැ. කාලේ රැඳුනහම තමයි මේ ඔක්කොම තියෙන්නේ. 24 පැයක කාලය තුල රැඳිලා තියෙනවා. රැය දහවල කියන කාලය තුල රැඳිලා තියෙනවා. කාල කියලා කියන්නේ මැනීම්, ඒකක, ප්‍රභේදන, විෂමතා තමයි කාලය කියලා කියන්නේ. එතකොට මේ සියල්ල ඉක්මවා යන කෙනා කාලය ඉක්මවා යන කෙනෙක් වෙනවා. එයාට ප්‍රභේදන, විෂමතා, මැනීම්, කිරුම් නැහැ පිළිසොනේ. ඇයි කිරන්නේ නැත්තේ, මනින්නේ නැත්තේ? එයා මේ ලෝකයට විනිශ්චයක් ලබා දෙන්නේ නැත. ඇයි විනිශ්චයක් ලබා නොදෙන්නේ? මේවා මගේ දේවල් නොවේ, මේවා මම කියලා ගත හැකි දේවල් නොවේ කියන දර්ශන සම්පත්තියට පිවිසිලා. ඒ ඥාන දර්ශනයයි අපි තුල ඇති වෙන්න ඕන. ඒ ඥාන දර්ශනය අපිට සුවය එළවනවා පින්නතුනේ, සැප එළවනවා පින්නතුනේ. අපි දැවෙන පිච්චෙන ජීවිතවලින් නොදැවෙන, නොගැටෙන, නොබැඳෙන සියල්ලම අත්හල අශේෂ විරාග නිරෝධෝ, ශේෂයක් ඉතුරු වෙන්න බෑ. වෙලා තියෙන්නේ මනුෂ්‍යයාට తත්‍ර తත්‍රා විනන්දනේ නැවත නැවත මේ විඥාණයම එළඹ ගන්නවා, මේ සංඥාවම එළඹ ගන්නවා, මේ රූපයම එළඹ ගන්නවා, මේ වේදනාවම එළඹ ගන්නවා. ඒ නිසා හැම මොහොතකම නැවත නැවත එළඹ ගැනීම සිදු වෙනවා. කොච්චර නිදහස් වෙන්න උත්සාහ කළත් අවබෝධයක් ලබන ලද ශාසනික ප්‍රතිපදාව අවිච්ඡින්නව පාරම්පරිකව ලැබපු ඒ ආර්ය ශ්‍රාවකයෙකුගේ සුවිශේෂ අනුශාසනයකට ශ්‍රවණය කිරීමෙන් ඒ උපදේශය පිළිපැදීම තුළින් හැකියාව ලැබෙනවා මේ අසංකාරික නිර්වාණය අවබෝධ කරගන්න. උපතින්ම පුජ්‍යල විඥානය තුළ පින්නතුනේ දර්ශන සම්පත්තියක් නැහැ. ඉන්ද්‍රියන් විෂය ඉක්මවා යන්න ඕනේ කියලා උපතින්ම තියෙන විඥාණයට කරන්න පුළුවන් පරම්පරාවෙන් තමන්ගේ කර මත, තමන්ගේ හිස මත පවත්වන ආගම ඇදගෙන යන්න පුළුවන්. දහපාරක් වඳින්න කිව්වොත් දහපාරක් වඳි, 60 පාරක් වඳින්න කිව්වොත් 60 පාරක් වඳි. ඒක බය කරලා, භීතියටපත් කරලා, අනිවාර්ය කරලා, නීති දාලා පුදුම විදියට මිනිස්සුන්ව අන්ධ කරන්න පුළුවන්. බුද්ධාගම මිනිස්සු එක විදියකට අන්ධ කරලා තියෙනවා. ක්‍රිස්තියානි ආගම එක විදියකට මිනිස්සු අන්ධ කරලා තියෙනවා. මුස්ලිම් ආගම තව විදියකට මිනිස්සු අන්ධ කරලා තියෙනවා. හැබැයි මේ වචන ටිකත් ඔබ වරදවා තේරුම් ගත්තොත් මේකෙනුත් ඔබ අන්ධ විය හැකියි. ඒ නිසා මේ කියන වචන සම්පූර්ණ බොරුවක් කියලාත් ඔබ තේරුම් ගන්න දවසට සියල්ල අත්හල කෙනෙක් වෙනවා. අන්න එදාට මේ දේශනාවත් ඔබ අත්හැර මේ ලෝකේ ඔබගේම නුවණින් ඔබ දකින කෙනෙක් බවට පත් වෙනවා. මා කියන්නේ අන් සියල්ල වැරදි, මම හරි කියන එක නෙමෙයි. මේ මා කියන වචනේත් ඔබ ඉක්මවා යා යුතුයි. මේ වචන පෙළ ඔබට මාවතක්, පාවඩයක්, ඒ දණ්ඩක්, පහුරක්, එහෙම නැත්නම් ඔරුවක් පමණයි. මේ වචන වලින්ද කිසිවක් රැගෙන නොයන්න. ඒත් මෙහිම අනුශාසනයක් ලෝකේ කිසිම ආගමකින් හමු වෙනවද නැද්ද? ඔබ අහලා තියෙන කිසිම ආගමකින් හම්බෙනවද මේ වගේ වචනයක්? නැහැ. අපේ පහුර අල්ලගන්න, අපේ පාර අල්ලගන්න, අත්හරින්න එපා. තදින් විශ්වාස කරන්න, එහි බැඳෙන්න. එවිට ඔබට මෝක්ෂයත්, ස්වර්ගයත්, නිර්වාණයත් ලැබෙයි. ඒ නෙමෙයි සත්‍යය. සියල්ල අතහරින්න, ඔබවත් අතහරින්න, අත්වාදය, පරවාදය අතහරින්න, සියල්ල අතහරින්න. එවිට ඔබට අර නම් වලින් කියන්න බැරි සැනසිල්ල, නිවීම ඔබ සතු වෙනවා. ඒ නිවීමට නමක් නැහැ පින්නතුනේ. නමක් දාන්න පුළුවන් යම් කිසි ද්‍රව්‍යයකට, වස්තුවකට පමණයි. ඒ නිසා නිවීම කියන එක තුල කිසිවක් නැහැ. සැහැල්ලුව කියන එක තුල කිසිවක් නැහැ. සැබෑ ශූන්‍යතාවය තුල කිසිවක් නැහැ. ඒ සැබෑ ශූන්‍යතාවය කියන වචනය පාවිච්චි කරේ මිනිසුන් හඳුනන ශූන්‍යතාවය තුල යමක් තියෙනවා. ඒකකයක් තියෙනවා. එහෙමනම් මේ ඒකකය කියලා කියන්නේ කාලය. ඒකකය කියලා කියන්නේ මැනීම. ඒකකයක් නැත්තම් අශේෂ. එංගු පොත්වල තියෙන ශේෂය කියලා. ශේෂය කියන්නේ ඉතුරුව. අශේෂ වෙන්න ඕන. ඒ කියන්නේ ශේෂයක් නැති වෙන්න ඕන. බින්දුවක්වත් නැහැ. මොකවත් නැහැ. අන්න ඒ වෙනි දහමකට, අන්න ඒ වෙනි නුවණකට, අන්න ඒ වෙනි දර්ශනයකට ඔබගේ ගත සිත ආත්මගත වුණොත්, එහෙම නැත්තම් බැඳී ගියොත් පින්නතුනේ, අන්න එතෙන්දී ඔබට අතීත දුක් ඔබ තුළින් දුර වෙනවා, අනාගත දුක් ඔබ තුළින් දුර වෙනවා, වර්තමාන දුක් ඔබ තුළින් දුර වෙනවා. පූර්ණ වශයෙන් ඔබ සර්වකාලීනව නිවී ගිය පුජ්‍යලත්වයේ ඉක්මවා ගිය ශ්‍රේෂ්ඨ පුජ්‍යලේ බවට පත් වෙනවා. පුජ්‍යලත්වයේ ඉක්මවා ගිය ශ්‍රේෂ්ඨ පුජ්‍යලේ බවට ඔබ පත් වෙනවා. ඒ ශ්‍රේෂ්ඨ පුජ්‍යලයා ස්ත්‍රියක් නොවේ, පුරුෂයෙක් නොවේ, දෙවියෙක් නොවේ, බ්‍රහ්මයෙක් නොවේ, මිනිසෙක් නොවේ, තිරිසන් සතෙක් හෝ යක්ෂයෙක්, ප්‍රේතයෙක්, භූතයෙක් නොවේ. ගති විමුක්ත, සෙලූම ගති වලින් නිදහස් වූ කෙනෙකු යයි කියන්නට බැරි කෙනෙක්. කෙනෙකු යයි ආමන්ත්‍රණය කරන්නට බැරි කෙනෙක්. කෙනෙකු යයි හඳුන්වා දෙන්නට බැරි කෙනෙක්. දැන් මෙහිම වචන හර්මයක් කරන්නේ ඇයි? මේ වචනේ හරිම දුප්පත්. මේ වචන වලින් කියන්න පුළුවන් බොරු විතරයි. ඇත්ත කියන්න බෑ. වචනයක් තුල තියෙන පින්නතුනේ පුජ්‍යල නිර්මාණයක් පමණයි. සෑම වචනයකම තියෙන්නේ පුජ්‍යල චිත්‍රයක්. ඒ චිත්‍රයත් එක එක්කෙනාට අනුව වෙනස්. ඒ නිසා මේ චිත්‍රය අපි ඉක්මවා යන්න ඕන. වචනයක් කියන්නේ මනෝභාවයක්. ඒ මනෝභාවයන් ඉක්මවා යන්න ඕන. වචනේ ඉක්මවා යන්න ඕන පින්නතුනේ. ඒ නිසායි මේ තාම දුප්පත් වූ වචනයෙන් ඉනිමන් තනනවා මේ ලෝකය ඉක්මවා යන උත්තරීතර දර්ශනයක් ඇතිවීම සඳහා. ඒ නිසා දේශනාව තරම් ප්‍රාතිහාරයක් ලොව තවත් නැත. ඒ නිසා මේ කරුණු ගැන මොහොතක් දැන් ධම්මානුපස්සනාවේ යෙදෙමු. දැන් ඔය සිත මගේ මගේ මගේ මගේ යයි සියලු දෙනාම කීවත් ඔය සිත විතර ඔබට කටුවත්තා සතුරේ විසක් පින්නතුනි මේ ලෝකේ තවක් නැහැ. හැමෝම උත්සාහ කරන්නේ ඔය සිත මනාව හොඳින් පවත්වා ගන්න. බොහෝ අය හිතේ සන්තෝෂේ සතුට බලාපොරොත්තු වෙනවා සියලුම සම්පත් වලට වැඩි. තමන් ඕනම තැනකට ඇදෙන්නේ තමන්ගේ හිත සතුටු වෙන තැනට. හැබැයි මේ හිතේ ඇතිවන සතුටේ විවිධ ප්‍රභේදන තියෙනවා. සමහර අය වර්ණය ලස්සන නිසා සතුටු වෙනවා. ඒක එච්චර හොඳ සතුටක් නෙමෙයි. හැබැයි ආයි දුක් වෙන්න සිද්ධ වෙනවා. සමහර අය මිහිර රසය නිසා, ශබ්ද රසය නිසා, තාලය නිසා ගීතයට සංගීතයට ඇදී යනවා. ඒකත් වෙනස් වෙනවා. ආයි දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. ගන්ධයටත් එහෙමයි, රසයටත් එහෙමයි, සුව පහසුවටත් එහෙමයි. ඒවට ඇදී යන අය ඔය පංචකාමයට සතුටු වෙනවා. ධම්මං විනා නත්ති සුඛා නත්තා. ධර්මයේ ඇරෙන්න නම් සැපයක් ඇටියට වෙන දෙයක් නොපෙනෙන බව බුදුහාමුදුරුව පෙන්නවා. ඒ නිසා මේ ස්ථානයට මේ පැමිණුණු පින්නතුන් අතිසයින්ම නනවත් පිරිසක්, අතිසයින්ම ගුණවත් පිරිසක් මෙතෙන්ට ඇවිදින් මේ ධර්මයේ කෙරෙහි ඇල්මකින් සිටින අය. මෙතෙන්ට ඇවිල්ලා උනත් සිත තියෙන්නේ ලෝභ, ద్వේෂ, මෝහ, රාග, මදමාන, ඉරිසියාවල නම් ඒගොල්ලෝ මෙතන ඉන්න පිරිසක් නෙමෙයිනේ. ගත මෙහි හිත වෙන කොහෙද? ඉතින් මෙතන ඉන්නවා කියලා කියන්නේ සිත, කය, වචනය කියන තුන් දොරින්ම මෙතන වාසය කරනවා. පින්නතුන්ගේ ධර්මඥානයේ දියුණු වීමට මේ අනුශාසනා වැදගත් වෙනවා. හොඳින් සවන් දීම, උනන්දුවෙන් සවන් දීම වැදගත් වෙනවා. කරුණු කාරණා හොඳට මතකේ රැඳීම උදව්වක් වෙනවා. ඒව සම්පින්නණය කළා අර්ථය උපදවා ගැනීම වැදගත් වෙනවා. ඒ අර්ථය අනුව තමන්ගේ සිත සකසා ගැනීම, නුවණ සකසා ගැනීම වැදගත් වෙනවා. එවිට තමයි ධර්මය ජීවිතය කරගත්ත ධම්ම ජීවිනෝ කියලා කියන්නේ එතෙන්ට. ධර්මයෙන් ආරක්ෂා වෙන තැනක් එතන ඉඳලා ජීවිතයට ලැබෙනවා. නැත්තම් මිනිසුන්ගේ ආරක්ෂාව පිණිස තියෙන්නේ ලෝභ, ద్వේෂ, මෝහ. සමහර අය පිටින් යම් යම් ක්‍රියාකාරකම් වල යෙදিলা ඒගොල්ලෝ හිතනවා මේ ධර්මයේ යෙදෙනවා කියලා. නෑ පින්නතුනි, ඒවා වෘත. ලෝක සම්මත හොඳ ක්‍රියාවන් තියෙනවා ලෝකේ පනවාගෙන සමහර ආගම්වල. ඒක ලෝකයට හොඳක් වෙනවා එවැනි දේවල් පිළිපැදීමෙන්. සමහර ආගම් හොඳ දේවල් හැටියට ඊටාම නරක දේවල් හොඳ දේවල් කියලා අනුමත කරගෙන තියෙනවා. ඒකෙන් ලෝකයට අසුභයක් අනර්ථයක් කරනවා, තම ජීවිතේට අසුභයක් අනර්ථයක් වෙනවා. ඒ ද්වාකාරයෙන්ම එහා ගියපු ක්‍රියාවලිය තමයි පින්නතුනේ ලෝක සත්‍ය අවබෝධ කර ගැනීම. ලෝක සත්‍ය කියලා යථාර්ථය කියලා යමෙක් හිතන්නේ පිළිකුල නම් ඒක වැරදි. පිළිකුල නෙමේ යථාර්ථය. ලෝක සත්‍ය කියලා හිතන්නේ යම් කිසි කෙනෙක් නම් සුගතිය නම් ස්වර්ගය නම් ඒක වැරදි. ඒක නෙමේ යථාර්ථය. ලෝක සත්‍ය කියලා හිතන්නේ සතුට, ප්‍රීතිය, සොම්නසන ඒකත් වැරදි. ඒක නෙමේ ලෝක යථාර්ථය. ලෝක යථාර්ථය යනු කිසිවක් නැති බව. කිසිවක්ම නැති බව තමයි පින්නතුනේ ලෝක යථාර්ථය. පරමාණුවක්වත් නැහැ පින්නතුනේ. කිසිවක්ම නැහැ. එකදු වචනයක්වත් නැහැ. නැහැ කියන වචනයක් යථාර්ථයක් නෙමෙයි. නැහැ කියන වචනයක් අත්හල විට තමයි සැබෑ යථාර්ථය ඇතිදෙන්නේ. ඒ යථාර්ථයට ඔබ මනසින් සමවදින්න මේ වචනත් සමග. සමවැදිලා ඒ වචනවල තියෙන රසය විඳින්න. ඒ ගුණය විඳින්න. ඒකට මහා ප්‍රඥාවක් තියෙන්න ඕන. බැඳීම් ලිහිච්ඡායට පමණයි තෙන්න පිවිසෙන්න පුළුවන්. නොයෙකුත් මානසික බැඳීම් වලින් ආසත්ත වෙලා ඉන්න, මත් වෙලා ඉන්න මිනිස්සුන්ට ලෙහෙසි නෑ. ඒ මිනිස්සු ඒවා එපා වෙනකන් භුක්ති විඳිනවා. භුක්ති විඳලා සමහර ප්‍රඥාව තිබුණොත් තේරුම් ගන්නවා. සමහර අය හේවම කාල බීලා හේවයි තුලම වැටිලා ඒ තුලින්ම මරණයට පත් වෙනවා. ජීවිතේ අවසන් කරනවා. මරුණත් බැඳීම් වලින් අවසන් වෙන්නේ නැතෝ ප්‍රේතිය වෙලා උපදිනවා. මා කියන්නේ ඔබට සසර යන එක ඉක්මනින් අතර කරන්න කියන එක නෙමෙයි. සසර දුකයි කියන එක නෙමෙයි. සසර යනවා නම් සැපෙන් යන්නත් පුළුවන්. මෙලොව ජීවත් වෙනවා නම් සැපෙන් ඉන්නත් පුළුවන්. ප්‍රතිපදාවක් තමයි මම ඔබට කියන්නේ. සසර දුක නෑ. සසර බොහොම හොඳයි. සසර අවබෝධ කරගෙන යනවා නම්. ගින්දර කියන්නේ තාම භයානක දෙයක් තමයි. ඒක අපි පිළිගන්නවා. ඒත් ඒ ගින්දර ඉතාම සුභවාදී විදියට ජීවිතයට එක් කරගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒ නිසා බෝසත් කෙනෙක් අන්න එහෙමයි. මේ සසර කියන්නේ මහා ගිනි ගොඩක්. ඒක ඇත්ත. ඒත් ඉතාම ලස්සනට සුභවාදී විදියට එකතු කරගෙන දීපංකර පාද මූලයේ ඉඳලා මේ ගෞතම සම්මා සම්බුදු බව දක්වාම ආවා. අර ගින්දර ලස්සනට කළමනාකරණය කළා. ගින්දර වැරදි විදියට පරිහරණය කරන කෙනා තමයි පුහුදුන් මනුස්සයා. මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්න කෙනා. ඒ නිසා මම සසර යන්න එපා හරි නොයන්න එපා හරි කියලා නෙමෙයි මේ කියන්නේ. ගියත් නොගියත් සත්‍ය අවබෝධ කරගත යුතුයි මිනිස්සේ. මොකද මේ සත්‍යවාදී නිවස තුල ඔබව තෙමෙන්නේ නැහැ. හොවැසි සුලං වලින් ඔබට ආරක්ෂාවක් තියෙනවා මේ සත්‍යවාදී නිවස තුල. අසත්‍යවාදී නිවස තුල ඔබට ඒ නිසා සැබෑ නිවහනට තමා පිවිසිය යුතුයි. ඉතින් මේ ලෝකයේ මිනිසුන් නොයෙකුත් කෙලෙස් තමයි තමන්ගේ නිවහන කරගන්නේ. ද්වේෂය, රාගය, ඊර්ෂ්‍යාව, මෝහය, මාන්නය නොයෙකුත් දේවල් තමන්ගේ නිවහන කරගෙන ඒවායේ තුල ඒවා භුක්ති විඳින්මින් ඒවා තුල තෙරපෙමින් ඒ වින්දනය, ඒ සංවේදීතාවේ දැවීම තමාගේ ආත්මේ කොට සලකාගෙන ජීවත් වෙන පින්නතුන පාපේ වුණත් වින්දනයක් කරගන්න මිනිස්සු ඉන්නවා. පාපෙත් වින්දනයක් තියෙනවා. හැබැයි ඒ පාපේ වින්දනයක් තියෙනවා. ඒ වින්දනයේට සමානවම ඔහුට විපාකයක් හම් වෙනවා. කරන දේවල් ආපස්සට තමන්ටත් ලැබෙන ස්වභාවයක් තියෙනවා. ගුණයක් තියෙනවා. ඕන පුජ්‍යලේ තමන් කැමති දේ තමයි තමන් කරන්නේ. තමන් භුක්ති විඳින්න කැමති දේ තමයි තමන් අනුන්ට දෙන්නේ. එහෙනම් ඒ වගේ දේවල් තමයි තමන්ට ලැබෙන්නේ. එක පාසල් දරුවෙක්ගේ කතාවක් මම ඇහුවා. ගුරුවරයෙක් මට මේක කිව්වේ. ස්වාමීන් වහන්සේ අපේ ඉස්කෝලේ පාසලේ ඉන්න ළමෙක් පහ වසරේ මේ ළමයා මැස්සෝ අල්ලලා ස්වාමීන් වහන්සේ යතුරු කට්ටේ ගහනවා පණ පිටින්. පොලිමට මේ මැස්සෝ ටික යතුරු කට්ටේ ගහලා අර මැස්සෝ දඟලන ස්වභාවය බලබලා සතුටු වෙනවා. ඔහුට අපි කීප විටක්ම දඬුවම් කළා. ඊට පස්සේ ඔහුත් එක්ක මේ ගැන සාකච්ඡා කළා දැලුවා. ඔහු කියනවලු මේ මැස්සෝ එහෙම ඉඳගෙන යතුරු කට්ටේ ඉඳගෙන ඇමිනිලා ඉදදි පියාඹිනකොට පියාඹින්න දරනකොට උස්සහයට එයාට හරිය සන්තෝෂයක් දැනෙනවා කියලා. එහෙම ටික වෙලාවක් පියාඹින්න උත්සාහ කළා දඟලලා දඟලලා මේ මැස්සෝ මැරෙනවා. මම නිකමට ඇහුවා ඒ ගුරුතුමාගෙන් ඔය ළමයගේ බඩ එහෙ මෙහි කපලා තියෙනවද තැන් වලින් කියලා. හාමුදුරනේ අසනීපයකට බඩ දැන් තුම්පාරක්ම කපලා ගිහුව ඔය ළමයාගෙ තියෙන්නේ. මං කෝ ඉතින් හරිනේ නේද? හරිනේ දැන්. එකපාරක් නෙවෙයි තුම්පාරක්ම කපලා තියෙන්නේ. තේ කර්ම විපාකේ විදිහට බඩේ අතුරු කටු ගහලා ඉල්ලන මැස්ස දැන් මේ ආත්ම භාවයේදීම යම් ආකාරයකට ලැබෙන විපාකය සසරත් ලැබෙනවා. තව කෙනෙක් හිටියා කුකුල් මස් කන්න කැමති පුද්ගලෙක් කොහොම කුකුල්ලු මරාගෙන කන්නේ වැඩියෙන්ම කැමති එවලෙම මරලා ගන්න කුකුල්ලොන්ට තමයි කන්න කැමති බලාගෙන ඉදී මරලා. එහෙම පුජ්‍යලයේ ඉතින් මම අහුව දැන් ඔබතුමාගේ මේ කැපුම් කෙටුම් නැද්ද ඇඟේ තියෙනව? පස්සේ බලනකොට තමන්ගේ කොඳු ඇට පෙළිය අසනීපයක් නිසා ඉහළ බෙල්ලේ සිට පහළ දක්වාම ශල්‍ය කර්මයක් කළා මුළු කොන්දම කපලා. මොනවද මේ කර්ම විපාක? කපල ඔක්කොමත් කළා. දොස්තරවරු කිව්වලු කොන්දේ ආබාධයක් නැහැ කිව්වලු. ෂොක් වැඩ එහෙම තියෙන හොඳතර. ඒ පාප කර්ම. පාප කර්ම. ඒ නිසා එවැනි ක්‍රියාවලියක් තියෙනවා පුදුම මනසට පෝදුන් සත්වයාට බලපෑමක් තියෙනවා. බෝසත්වරුන්ටත් කර්ම විපාක බලපෑම එනවා. අශේෂ විරාග නිරෝධ තත්වයටම දියුණු කළාට පස්සේ සියලු සංයෝජන සංයෝජන වලින් අශේෂ විරාග නිරෝධ වෙන්නේ පළවෙනි මාර්ගඥානයේදී තුනයි. මොනවද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඒ තුන අශේෂ විරාග නිරෝධයි. ආත්ම දුස්තිය මොනෝ විදියකින්වත් එයාට පේන්නේ නැහැ. මමයි කියලා හැඟෙන්න ගන්න දෙයක් අබමල් රේණුවක්වත් දැනෙන්නේ නැහැ. සීලබ්බත පරාමාස වෘත ආගම් කියනකොට එයාට hina යනවා මොනෝ මේ විශ්වයෙන් කියවන්නේ කියලා. ඈ අර දෙවිය විශ්වාස කරන්නේ, මේ දෙවිය විශ්වාස කරන, අතට විශ්වාස කරන්නේ කියන්නේ. එයාට hina යනවා මේ මතවාද සංකල්ප, මේ මිනිස්සුන්ගේ hina නේද මේවා කියලා. එයාට සැකයක් ඇති වෙන්නේ මොනවා ආකාරයකවත්. මොකද සැකයක් ඇති වෙන්නේ කිසිම දෙයක් මෙතන නැහැ. දෙයක් තියෙන්න බෑ සැකයක් ඇති වෙන්න. කරුණක් තියෙන්න ඕන. දැන් අපි යම්කිසි පුජ්‍යලයක් හඳුනගෙන ඉන්නවා නම් තමයි ඒ පුජ්‍යලය ගැන සැකයක් ඇති වෙන්නේ. යම්කිසි පුජ්‍යලයක් ඉන්න ඕන, කෙනෙක් තියෙන්න ඕන, යමෙක් ඉන්න ඕන. මෙතන කෙනෙක් පුජ්‍යලයක් සත්වයක් නැති නිසා සැකයක් හිතන දෙයක් නැහැ. කාරණයක් නෙමෙයි, දෘෂ්ටියක් නෙමෙයි, සංකල්පයක් නෙමෙයි. නිසා පළවෙනි සද්ධර්ම අවබෝධයේදී අශේෂ විරාග වෙන්නේ කරුණු තුනයි. අනිත් ඒවා තියෙනවා. එහෙමනම් ඒ සියල්ලගෙම අශේෂ විරාග නිරෝධ උණු බුදුරජාණන් වහන්සේලාට කර්ම බලවේග, කර්ම විපාක පැමිණෙන්නේ නැහැ. මොකද කර්මයේ තියෙන දෙයියෙක් ළඟ නෙවෙයිනේ හිතේනේ. ඔය කාගවත් වෙන කාගවත් ළඟ නෙමෙයි කර්මයේ තියෙන්නේ, හිතේ තියෙන්නේ. පුණ්‍ය කර්මය, ප්‍රසාදනීය ගුණය හිතේ තියෙන, පාප කර්මය දැවෙන ගුණය හිතේ තියෙන. ඔය පව් කරපු අය තමයි දැවෙන්නේ. සිතෙන් කයෙන් වචනෙන් පව් කළොත් එයාට හැමතිස්සෙම දැනෙන්නේ මොකද්ද? ගිනි ගන්නවා දැවෙනවා. ගිනි ගන්නවා දැවෙනවා. පින් කළාම දැනෙන්නේ මොකද? හරි සන්තෝෂයි, හරි සතුටුයි, හරි ප්‍රසාදයෙන් ඉන්නවා. දැවීම අඩුයි, පිච්චෙන්නේ නැහැ. නිසා පින්නතුන්ට විශේෂයෙන්ම මේ මුල් පියවර අවබෝධ කර ගැනීම අතිශයින්ම පින්නතුන්ට උපකාරක වස්තුවක් වෙනවා. මෙලව ජීවිතයත් සසර ජීවිතයත් වාසනාවන්ත කරගන්න. ඔබ මමයයි කියලා තවමත් හිතාගෙන ඉන්නවා නම් ඔබ නිතරම කියන්න මේ සංකල්පයේ මහ කුණු ගොඩක්. ඔබේ හිතට කියන්න මේ සංකල්පයේ මහ කුණු ගොඩක්, කිසිත් තේරුමක් නැති දෙයක්. වීදුරු බෝලයකට රැවටුණු පුජ්‍යලයක් මණික් ගලක් කියලා හිතලා වීදුරු බෝලයකට රැවටිලා, රත්තරන් කන්දක් කියලා හිතලා කුණු ගොඩක් කරේ තියාගත්ත පුජ්‍යලයක්, තමන්ට අයිති නොවන ඉඩමක් තමන්ගේ යයි අයිති කර ගැනීමට වෙර දරවන බුරුකාරේ කියලා තමන්ගේ හිතට තමන් කියලා දෙන්න. එවිට මේ මනස හිත අනුගතව වෙනස් වෙනවා. ඇහෙන දේවල්, දකපු දේවල්, දැනුණු දේවල් කාවැදුණු මේ මනස අවිද්‍යාවෙන් මත් වී සිටිනවා. ඒ ලෝකයා විසින් පටවන ලද අවිද්‍යාව විද්‍යාත්මක කිරීම ඔබගේ වගකීම. පිළිතුරු එහෙම විද්‍යාත්මක කරවන්න අද ලෝකෙ තැන් නැහැ. හරිම අඩුයි. ඔක්කොම ඉන්නේ පින්නතුනේ දෘෂ්ටිගතවයි. සීලුම ආගම් දෘෂ්ටිගතවයි. ඒ දෘෂ්ටිගතව සිටින ඒ ආගමික පුජ්‍යලයෝ අනිත් අයට දෘෂ්ටි පටවනු. ඔවුන්ට විශ්වාසයේ ඉක්මවා යන්න බෑ. ඔවුන් විශ්වාසයේ මාරු කරනවා විතරයි. ඔවුන්ට ඇදහිීම ඉක්මවා යන්න බෑ. ඔබ ඔවුන් ඇදහිීම මාරු කරනවා විතරයි. ඔවුන්ට වචන ඉක්මවා යන්න බෑ. ඔවුන් වචන මාරු කරනවා පමණයි. කොස්කෙඩියම වෙන නමකින් හඳුන්වලා දෙනවා. තමන්ගේ ශාස්ත්‍ර රූපය වෙනුවට තව තව රූප හඳුන්වලා දෙනවා. ඒ නිසා මාරු කරනවා මිසක් ඉක්මවා යන්න බැරි කම. ඒ නිසා අපි කියන පිනතුන මාරු කරන වැඩක් නැහැ, මේව ඉක්මවා යන්න. සබ්බේ සංඛාරා නිච්චා, සියලු සංස්කාරක ධර්මයෝ අත්හරින්න. කැඩෙනවා බිඳෙනවායි කියන එක නෙමෙයි මේ අනිත්‍යයි කියන එකේ අදහස් වෙන්නේ. අත්හැරීම, අත්හැරීමයි පිනතුනේ. ඒ කියන්නේ නියත කර නොගැනීම, අල්ලා නොගැනීම, නොබැදීම තමයි මේ අනිත්‍ය කියන වචනේ තේරුම. ඒක පාළි ශබ්දකෝෂයේ සඳහන් වෙන්නේත් එහෙමයි. නියත කර නොගැනීම, අල්ලා නොගැනීම තමයි අනිත්‍ය කියන්නේ. එහෙම නැත්නම් කැඩෙනවා, බිඳෙනවා, කුණු වෙනවා කියන එක නෙමෙයි. නිත්‍ය කරගන්නේ, නියම කරගන්නේ, අල්ලගන්නේ, දෘෂ්ටි කරගන්නේ, සංකල්ප කරගන්නේ නැහැ, ගොනු කරගන්නේ නැත. අනිත්‍ය, අනිත්‍ය තුල වාසය කරන්නේ ආර්ය ශ්‍රාවකයෝ. මුකුත් අල්ලගන්නේ නැතුව ඉන්නවා. ඒ වචනේවත් අල්ලන්නේ නැහැ. ඒක ප්‍රතිපත්තියක් හැටියට කරනව නෙමේ. ප්‍රතිපත්ති ඉක්මවල ගිහිල්ලා ඒයන් අල්ලා ගැනීම තියෙන්නේ. අන්න එහෙමනම් සැබෑ අනිත්‍ය තුල වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. ඔබ හිතන්න එපා අපි මේ දේශනා කරන්න ප්‍රතිපත්තියක් කියලා. ඉතින් අපි ප්‍රතිපත්තියක් කියලා දෙයි කියලා හිතන සමහර උදවිය මේ දේශනාවල කොහොම ශ්‍රවණය කරගෙනත් ඉන්නෝ. ඉඳලා අවසානයේ අහනු දැන් අපි මොකද්ද කරන්න ඕන කියලා අහනවා. මොකද අර මෙතෙක් කළා කමන්නේ ඉතින් ඔය ඔක්කොම කියාගෙන ගිහිල්ලා අවසානයේ කියන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලානේ. ඕක මහ ලොකු බණක් ඈ කියලා තමයි හිතන් ඉන්නේ. ඒක මහත්යෙකු දවසක් කිව්වා ඉතින් භාවනාව කියන්නේ ඉතින් හිත එකඟ කරගන්න එකනේ නේද හම්දුරු කියලා හැම මං කිව්වා ඔව් හිත එකඟ කරගන්න එක තමයි කියලා. ඉවරයිනේ භාවනාව ඔක්කොම දැනගෙන කම්මට්ටානාචාරය වැඩි ඉවරයි. ඒ නිසා වින්නතුනේ මේ ප්‍රතිපත්තියක් ඉල්ලන්න එපා. දැනුත් ඔය ඉන්නේ එක එක ප්‍රතිපත්තිවලනේ. මේක ප්‍රතිපත්ති ඉක්මවා යන දර්ශන සම්පත්තියක්. මේකට මොලේ තියෙන්න ඕන සෑහෙන කල්පනා ශක්තියක් තියෙන්න ඕන. පිරිමි වේවා ස්ත්‍රීන් වේවා වින්නතුනේ මේ ලෝකයෙන් මේ ශාසන ප්‍රතිපදාව නුවණ ඈත් වෙමින් පවතින යුගයක්. ඒ නිසා ප්‍රඥා හීනයි. ඒ තියෙන නුවණින් කරන්න පුළුවන් ලෝභ ද්වේෂ මෝහ වැඩ විතරයි. ඒ නිසා අතිශයින්ම ප්‍රඥා බලයකට නුවණ විහිදවන පුඤ්ජලයකට පමණක්මයි මේ දර්ශනය අවබෝධ කරගන්න පුළුවන්. අඥාන පුඤ්ජලයන්ට මේ අවබෝධ කර ගැනීම දුෂ්කරයි. විශේෂ ප්‍රඥා මහිමයක් තියෙන ඕන. අලස භාවයේ දුරු වෙන ගුණය, විමසුන් ගුණය ඇති ගුණය, මන සිහියෙන් කරුණු කාරණා ගලපා ගන්නා වූ ගුණය, ඒ අර්ථ සම්පින්ඩණය කර අවබෝධ කර ගන්නා වූ ගුණය, ඒ අර්ථ තුලට තමන් පරිවර්තනය වීමේ ගුණයක් තියෙන්න ඕන. එහෙම නැත්තම් බැඳිලා මොනවද ඉන්නේ? ද්වේෂයේ විඳ විඳ ඉන්නෝ, රාගයේ විඳ විඳ ඉන්නෝ, ඉරිෂ්‍යාව, ලෝභ, ද්වේෂ, මෝහ, මාන, මදමාන, ඉරිෂ්‍යාව ඔය කියන කෙල කෝටියක් කෙලස් තියෙනවා. ඒවා විඳ විඳ ඉන්නෝ. මේ අවේදීත ගුණයයි මං ලබන්න ඕන කියලා හිතන්නේ වේදනාවේ ඉන්නවා. විඳ විඳ ඉන්න එපා, වේදනාවට ඇලෙන්න එපා, වින්දනයට ඇලෙන්න එපා. අවේදීත ගුණය සුවාගෙන යන්න. රසට ඇලිච්ච අය රස තියෙන තැන් හොය හොයා ගිහිල්ලා කනවා. හෝටල් හොයාගෙන යනවා. ආවල් හෝටලේ රසයි කියලා යනවා. ඈ රූපයට කැමති අය හිමයි. ශබ්දයට කැමති අය මේ මටත් කෝල් කළා කියනවා. අනේ හාමුදුරුවනේ මේ ආවල් නාලිකාවෙන් කරනෝ මේ නන්දාමාලිනීගේ වැඩසටහනක් ඔබ වහන්සේ අඳුරන ඕනේ. ওই නාලිකාවල් ටිකට් දෙකක් අරන් දෙන්න බැරිද අපිට? මොකද නෑ අපිට ඉදී යන්න මේ දහස් ගණන් එක ටිකට් එක. මං ගුවා මට ඔය එක එක නෑටි කියලා ටිකට් අරන් දෙන්න මට බැරි. මේ කියන්නේ ඇයි ඇයි ඒගොල්ලෝ තාම දැහැන් ගත වෙලා මේ වින්දනේ රසය වින්දනය කරනවා. ප්‍රඥාව නෙමේ තියෙන්නේ, රසඥතාවය තියෙන. හැබැයි ඉතින් හොඳ රසඥතාවයක් ලබා දෙන හොඳ ගායක ගායිකාවෝ ඉන්නෝ. ඒත් ලෞකික මට්ටමේ වෙනන්දාමාල්ලේ මහත්මිය, විතරත්නායක මහත්මියල වගේ අය ඉතින් හොඳ වින්දනයක් ලබා දෙනවා. ඒත් ලෞකික රාග ධාරි සංගීතයෙන් තමයි. රාගයනේ සංගීතය හැදෙන්නේ රාගය. රාගය කියන්නේ මොකක්ද? ඇලීම. මනාව සිත අලවා ගන්නා සොර හතක් තමයි හොයාගන්නේ. සිත අලවන ගුණ. ඒ සොරයන් වලට, ඒ තාලයන් වලට සිත නැලවෙන ගුණයක් තියෙනවා. ඒ නිසා ඉතින් ඔය පින්නතුනුත් මේ පංච ඉන්ද්‍රයන් වලින් නැලවෙන්න උත්සාහ කරනවා. මොකද වෙන්නේ? මිතුරන්ට එන්න ගේට්ටු ඇරලා දැම්මහම හතුරුත් එනවා. ඒකයි තියෙන වැඩේ. මිතුරු හැටියට ඉන්න කයම තමයි හතුරු වෙන්නේ. ලස්සනට ගේන මල්ම තමයි කැත වෙලා පර වෙලා විසි කරන්නේ. එනිසා කොතෙන්ද අපි අවසානෙ ඉන්නේ? සබ්බේ සංඛාරා අනිච්චා. තමාට තමාවත් නැතිකොට කොහෙන්ද වෙන දෙයක් මල් පළතුරුකෝ වෙන දෙයක්? මේ ලෞකික ජීවිතේ වෙනස් කරගන්නද කියන්නේ මේ ඔබ ජීවත් වෙන ප්‍රතිපදාව නෑ. ඔබේ රස්සාව, ඔබේ ඇඳුම් පැළඳුම්, ඔබේ නිවාස, ඔබ දේවල් ඒව වෙනස් කරන්න ඕනේ නෑ. ඔබ සත්‍ය අවබෝධ කරගන්න එපමණයි කරන්න තියෙන්නේ. දැන් මේක වරදවා ගත්ත මේ බෞද්ධයන්ට වෙලා තියෙන මොකක්ද? හැම දෙයක්ම වැරදි වැරදි කියලා පනවාගෙන තියෙන්නේ. ගිහියන්ට මොකක්වත්ම කරන්න දෙන්නේ නැහැ හාමුදුරුවෝ. නාලිකාවල් ටිකක් දාගෙන උදේ ඉඳලා හැන්ද වෙනකම්ම බණ කියනවා. බලා අඳින්න එපා, කන්න එපා, සංවරව අඳින්න, සෙන් පවුඩර් ගහන්න එපා, උඩ වාඩි වෙන්න එපා. මේ කොහොම නීති ටික දානවා. අඳින්න පළඳින්නවත් දෙන්නේ නැහැ. ඒවටත් බයිනවා. ඊට පස්සේ ගියොත් බණ ටිකක් ඉගෙන ගන්නවා. හාමුදුරුවන්ට එහෙමයි. ඇයට කන්න දෙන්නේ, හෙරප්පු දෙකක් දාන්න දෙන්නේ, කුඩයක් කියලා යන්න දෙන්නේ, වාහනයක යන්න දෙන්නේ, මුදල් පරිහරණය කරන්න දෙන්නේ. දැක්කොත් කියන දුස්සීලය කියලා බයිනවා. එතකොට ගියෝ ටික ඔක්කොම හාමුදුරුන්ට බැන බැන ඉන්නවා. හාමුදුරු ටික උදේ ඉඳලා ආවෙනකන් ගිහියන්ට බල බල කියා ඉන්නවා. ඇයි? මේ හැම දෙයක්ම වැරදි වැරදි වැරදි කියලා පනවාගෙන තියෙන්නේ. පනවගත්තොත් ඉතින් ඕනම එකක් වැරද්දා තමයි. ඒකට වෘත, එහෙම නැත්නම් නීති විනය. ඉතින් ඒවට බැඳිලා ඉතින් රැයට කෑවත් ඉතින් හොරෙන් බලබලා තමයි කන්න වෙන්නේ නේද? කෑමට පවා නීති තාම තියෙන. නමුත් ඔය විනය නිවනට කිසිම සම්බන්ධයක් නැහැ කියලා පෙන්වන්න පුළුවන් එකම නිදර්ශනය තමයි අවුරුදු 20කට පස්සේ තමයි විනය බලවන්න පටන් ගත්තේ. ඊට ඉස්සෙල්ලා රහතන් වහන්සේලා ඕන තරම් බිහුණා. මන්නම් කියන්නේ පොල් ගස් ගියත් කමක් නැහැ, මේ ධර්මය අවබෝධ කරගන්න සංවරයේ තියෙන්නේ ඕවයිනේ. මේ නිසා සමහර අය අහනවා, අපි ගිහියෝ හාමුදුරුවනේ අපිට බැරිද, අපි කසාද බැඳලා ඉන්නේ, ඉතින් අපිට බැරිද? දෙයියනේ කසාද කියන්නේ නරකක් නෙමෙයි, අසුභයක් නෙමෙයි, අහිතක් නෙමෙයි, වැරද්දක් නෙමෙයි. අපිට ධර්මවලෝ ඉන්නවා, ඒගොල්ලන්ට බැඳිලා. දෙයියනේ දරුවන්ට තියෙන සෙනෙහස කියලා කියන්නේ වරදක් නෙමෙයි, අනර්ථයක් නෙමෙයි. අපේ අය හිතාගෙන ඉන්නේ අර සිද්ධාර්ථ කුමාරයා වගේ දාලා ගිහිල්ලා තැලේ ඉන්න ඕන කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් විමසන ආනන්ද හාමුදුරුවෝ පින්නතුනි, මේ කාම බුදුරජාණන් වහන්සේ මේ කාම භෝගී ගිහියන්ටත් මේක ඒ ජීවිතේ ඉඳගෙන අවබෝධ කරගන්න පුළුවන්ද? පුළුවන් ආනන්දේ, පුළුවන්. ඉතින් වැඩියෙන් ඉක්මන් වෙනවා කියලා කියනෝ ඒවයින් වෙන් වෙලා මේ විදිහට වැඩිපුර උත්සාහයක යෙදුනොත් එහෙම 100%ක් කැපුණොත් වැඩිපුර වේගෙන් ඇති කරගන්න පුළුවන් කියලා. නමුත් දැන් තියෙන වාසනාවට තමයි ධර්මය නෑ, හුදෙක් තියෙන්නේ විනය පමණයි. එහෙනම් නැත්තම් වෘත පමණයි. එහෙමත් නැත්තම් සීලබ්බත පරාමාස කිව්වේ ඕවට. ඒ සීලබ්බත පරාමාස විතරයි තියෙන්නේ. කිසි වෙනක් නැති වෘත සමාදානයක් පමණයි තියෙන්නේ බෞද්ධය තුල. ඉන් දවසක් මම ඉන්න එක ආරාමයකට එනවා මහත්මයෙක්. ඇවිල්ලා ඔහු ඉල්ලනවා, ස්වාමීනි මට දස සීලේම සමාදන් කරවන්න. අද දවසේ මම රකින්න. ඉතින් හාමුදුරු අහනවාට රකින්න පුළුවන්ද මේක? පුළුවන්, පුළුවන්. ඉතින් ඔහු කරන්නේ මොකන්ද? සමාදන් වෙනවා. සමාදන් වෙලා ඔහුට බංකුවක් තියෙනවා ටිකක් දිග. ওই බංකුව ළඟට යනවා. ගිහිල්ලා ටික වෙලාවක් කවුරුත් එක කතා කරන්නේ නැහැ. දත හාරහාර ඉන්නවා. හිමින් සැරේ කොට්ටි තියාගත්ත බංකුවයි නිඹුදිය ගත්තා. ආයේ කොළහමාට නැගිට්ටා. මූණකට සෝද ගත්ත, හිමින් ගිහිල්ලා දාන්නේ ගත්ත, කතාවක් නැහැ. ආයෙ ටික වෙලාවක් දත හාරහාර හිටියා, ආයෙ කොට්ටි තියාගත්ත, බුදිය ගත්තා. නැහ හවස පහමාර විතර ආයි නැගිට්ට, මූණකට හොදගෙන හාමුදුරු ඉස්සරහට ගියා. දස සීලෙම රැක්කද? ඔව් රැක්කා. කැඩුන්නේ නැහැ. ඇයි මං දවසෙම බුදිය ගත්තනේ? නේද? ඉතින් ඇත්තටම පින්නතුනේ මේ සද්ධර්මයේ නැති කරගෙන මේ ඊටාම වටින මේ බෞද්ධයන්ටත් වෙලා තියෙන දේ පුදුමාකාර සංවේග දරකයි. ඔබත් මමත් ඒ තැන හිටපු කෙනෙක්. කමක් නැහැ, ඒ தත්ත්ව යංගිසි වැරදීමක් නිසා ගුලුගුරු පරම්පරාවේ යම් ආකාරයකට යම් වැරද්දක් සිදුවීම නිසා, ආක්‍රමණ නිසා, ස්වභාවික විපත්ති නිසා, ධර්මයේ අහිමි වීම නිසා, හුදෙක් අවබෝධාත්මක පරම්පරාව වෙනුවට මුඛ පරම්පරාවක් නිර්මාණය වීම නිසා සිදුවන දෙයක්. මේක අවබෝධයෙන් පැමිණෙන්න ඕන දෙයක් නිසා මුඛ පරම්පරාවෙන් ගෙනියන්න පුළුවන් දෙයක් එහෙම නෙමෙයි. ඒ නිසා පින්නතුන් මේ ධර්මය අවබෝධාත්මකව ගෙනියන්න, අවබෝධ කරගත්තොත් පින්නතුනේ මුළු ත්‍රිපිටකය කිව්වට වැඩිය ගුණයක් යාළඟ තියෙනවා. මහාචාර්යවරු ලක්ෂයක් එකට බඳලා ගත්තහම ඒ අයගේ තියෙන ප්‍රඥාවට වැඩිය ප්‍රඥා මහිමයක් ඒක නාර තියෙනවා. මහාචාර්යවරු ලක්ෂයක් එකට බඳින්න ඕන. ඒත් එයාට කතා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අන්න එවැනි ගුණයකට ඔබට හිමිකම් කියන්න ඔබ වෙර දරන්න ඕන. ඔබ සාමාන්‍ය පෙළ විභාගය සමත් කරගන්න දරපු කාලයට උත්සාහය ඔබ යෙදුවනම් මේකට පුළුවන් දකින්න. ඔබ විශ්වවිද්‍යාල උපාධිය ලබා ගන්න දරපු මහන්සිය සහ කැපවීම කාලේ ඔබ ගණන් හදන්න පන්ති යන්න, ඒ වගේ විශ්වවිද්‍යාලේ යන්න, ඒවට මේවට කාලේ කැපවීම කොච්චරද කියලා බලන්න. අන්නේ කැපවීම කරන් ඔබට මේ දේ ලබන්න පුළුවන්. මේ දේ හරිම සාන්තිකරයි. මේ දේ ඔබට මෙලෝ විතරක් නෙමේ සසරත් සපවත් කරන දෙයක් වෙනවා. ඔබ මේ රටේ ලොකුම මේ ලෝකෙම ලොකුම පෝසතා විඳින්න නැති සපක් ඔබ විඳින කෙනෙක් බවට පත් වෙනවා. ධර්මයේ නිසාම අහෝ සපතක් යනුවෙන් ප්‍රීති වාක්‍ය උදාන වාක්‍ය ප්‍රකාශ කරමින් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. දැන් මේ ලෝකයේ මිනිස්සු යම් යම් සම්මතවල ඉන්නේ රහතුන් මේ වගේ කියලා හිතන් ඉන්නවා. හැබැයි අපි රහත් නැහැ කවුරුවත්. ප්‍රබුද්ධය මෙන්න මේ වගේ නේ. ප්‍රබුද්ධය අඳින ක්‍රම, ප්‍රබුද්ධය කතා කරන ක්‍රම අපේ ඔළුවේ නිර්මාණය කරගෙන තියෙනවා. එහෙම නැද්ද? තියෙනවා. මෙන්න මේ විදිහට කතා කරන්නේ ප්‍රබුද්ධය. ඒ නිසා සාමාන්‍යයෙන් ප්‍රබුද්ධ නැති කෙනෙකුට වුණත් අර ක්‍රමී ඉගෙන ගත්තා නම් හරි. එතකොට මහත්මෙක් නොවන කෙනෙක් වුණත් හයර් එකට වුණත් කෝට් එකකට හයි එකක් ගත්තා නම් මහත්ෙක් වෙන්න පුළුවන්. ඉතින් පින්නතුනේ එහෙම දේවල් ඔළුවේ දාගෙන ඉන්න පින්නතුන් දැන් මේ දේශනාවල් අහනවා. මොන පිට රටක කට්ටිය කරත් ගිනින් දුන්නාම ඔස්ට්‍රේලියාවේ කට්ටිය බණ අහලා. අහලා කියවලු බණ නම් බොහොම හොඳයි. හරි පැහැදෙනවා. ඒ තාමඳුර ටිකක් බණ කියාගෙන ගිහිල්ලා මැදදී hina වෙනවලු. එතකොට අර තියෙන තත්ත්වෙ නැති වෙනවලු. දැන් මං හිතාගෙන ඉන්නේ ඊළඟ පාර අඬන්න. බලන්න තියෙන සංකල්ප හැටියෙත් මං දීනේ hina වෙන එක මොන තරම් වටින දෙයක්ද? අපි hina වෙනව නෙමෙයි සමහර දේවල් වලට hina යනවා. අනිත් එක මේ මාව ලොකු කරගන්න ඕනේ නැහැ. මේ මගේ තියෙන ප්‍රබුද්ධකම හොයන්න යන්න එපා. තමන්ගේ තුවාලෙට බෙහෙත් දාගන්න. ඈ දොස්තර මහත්තයගේ ගෙදර පස්සෙ විසඳන්න යනවාද ඔයා ඉස්පිරිතාලෙට ගියාම? ඈ නැහැ. තමන්ගේ තුවාලෙට බෙහෙත් දාන දොස්තර මහත්තයෝ එච්චරයි. ආයේ ඔයාගේ ගෙදර තියෙන ප්‍රශ්න මට උමනාව නැහැ. ඔයාගේ මේ කටේ දත් පණුව කාලද කියලා මම බලන්න ඕනේ නැහැ. ඈ මගේ දුවලට බෙහෙත් දාගන්නේ. ඒ නිසා අද මිනිස්සු ඒක කරගන්නේ දොස්තර මහත්තයගේ කටේ දත් බරෝකාද කියලා බලන්න යනවා. gedara prashna varodi කියලා හොයන්න යනවා වගේ වැඩක් තමයි ඔය. දේශකයාගේ එක එක ලක්ෂණ ටික හොයන්න ගිහිල්ලා නිකන් අමාරු වෙනවා. ඒ නිසා තමාගේ තියෙන මේ අවිද්‍යා අන්ධකාරයෙන් ගොඩවීමට ඖෂධයක් ගන්නවා විනා කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නට එපා. සමහර අයට ගැටලු තියෙනවා. ගැටලු තිබ්බට ගැටලුව තේරුම් ගන්න බෑ මොකන්ද කියලා. ඔර ගැටලුව තේරුම් ගන්න බැරි වුණාම ගැටලුව අහන්නත් බැරි ගතියක් ඇති වෙනවා. සමහර අයට ගැටලු ඇති වෙනවා. ඒක ඉහළට එනකොට උගුර හරියට වගේ එනකොට උත්තරේ හම්බ වෙනවා. කියන්නේ මීට පෙර අහපු අනුශාසනාවකින් එහෙම නැත්නම් තමන්ගේ ඥාන දර්ශනයෙන් තමන්ට ඒකට හරියටම උත්තරේ දැනෙන විදිහටම එනකොට එතකොට මොකද වෙන්නේ? ඒ විට උගුරෙන් පිට වෙන්නේ නැහැ ගැටලුව. ප්‍රශ්නයක් ඇලෙන්න පිට වෙන්නේ නැහැ. මේ ඔක්කොම ප්‍රශ්නවලට පිළිතුරු ඉන්ද්‍රිය හයෙන් එහාට ගියාම ලැබෙනවා. ඉන්ද්‍රියන් හයේ දැසගත්තට පස්සේ තමයි පේන්නේ නැත්තේ. ඉන්ද්‍රියන් හයට ආපු තැන ඉඳලා අන්ධයි. පේනවා. මේ පෙනීම ලෝකෝත්තර ධර්මයේ අන්ධ භාවයේ කොටයි සලකන්නේ. බුදුන් සත්‍යයට පෙනෙන පෙනීම ලෝකෝත්තර භාවයේදී සලකන්නේ අන්ධ භාවයේ හැටියට. ලෝකෝත්තර දර්ශනයේ තියෙන දර්ශන ගුණය අර දෘෂ්ටිස් රහිතයි, දෘෂ්ටි වලින් තොරව බැලීමේ හැකියාව ලැබෙනවා. එතකොට සත්‍ය ඥානය පහළ වෙනවා, සත්‍ය ඇස සදාම් ඇස පහළ වෙනවා. දැනට තියෙන මිත්‍යා ඇසක් තියෙන මිනිස්සුන්ට එකිනෙකා කෙරෙහි මිත්‍යාවෙන් බලන්නේ, ආගමෙන් ආගම කෙරෙහි මිත්‍යාවෙන් බලන්නේ, ජාතියෙන් ජාතිය කෙරෙහි මිත්‍යාවෙන් බලන්නේ, උගත් නූගත්කම් පරතරය තුළ, දුප්පත් පෝසත්කම් පරතරය තුළ බලය දුබලතාවයන් පිළිබඳ හැම තිස්සෙම බලන්නේ කොහොමද? මිත්‍යාවෙන් බලනවා. මිත්‍යාවෙන් බලන තමන් හීනයි කියලා හිතුනහම ඒගොල්ලෝ මොකද කරන්නේ? බල සම්පන්නසේ පෙනී හිටින්නට උත්සාහ කරනවා. තමන් බල සම්පන්නයි කියලා තේරුණාට පස්සේ මොකද කරන්නේ? ඒගොල්ලෝ අපි ගොඩාක් නිහතමානී කියලා පෙන්වන්න උත්සාහ කරනවා. ඒ ලොකු අය ජනාධිපතිවරු, රජවරු, පොඩි බබාලා වඩාගන්නේ සාමාන්‍ය කඩවලට ගිහිල්ලා පේස්ටි වඩේ අරන් කන්නේ එකට. එහෙනම් අපි නිහතමානී තමයි කියලා පෙන්වන්න උත්සාහ කරනවා. ඊළඟට තමන් හීනමානයක් තියෙන මිනිස්සු මොකද කරන්නේ? හරි අමාරුවේ යමුත් ලොකු ඇඳුම් කඩේට යන්නේ ඇඳුම් ගන්න. මොකද අපි ලොකු තැනකින් ඇඳුම් ගන්න කියලා පෙන්වන්න. ලොකුම හෝටලයට ගිහිල්ලා තමයි තමන්ගේ මංගලෝත්සවය ගන්න බලන්නේ, කෑම වේල ගන්න බලන්නේ. මොකද කියන්න? ඉතින් මේ ලොකුම ස්පිරිතාලෙන් බෙහෙත් අරගත්තම තමයි තේන්නේ. දැන් මේ කොළඹ හරියට නම් ওই තියෙන කොළඹ ලොකුම ස්පිරිතාල දෙක වුණත් දැන් ප්‍රාථමික ගණේට වැටලනේ තියෙන්නේ. මම ගණන් ගන්නෑ. ඉස්සර ගණන් ගත්තා, දැන් ගණන් ගන්නෑ. ඒක දැන් ප්‍රාථමික රෝහලක් විතරයි. නමුත් ග්‍රාමීය මිනිස්සුන්ට ගාම ඒව දැන් ලොකු වෙලා තියෙනවා. අපි ගිහිල්ලා අර ස්පිරිතාලෙන් බෙහෙත් ගත්ත කියලා මට ওই ගම්පලාත්වල එහා ගියාම කියනවා හරි ලොකුවට. මං කියනවා දැන් ඔබ කොළඹ ඔය හරි ගණන් ගන්නවත් නෑ ওই ස්පිරිතාල. දැන් ඔයගොල්ලෝ ඒක බෙහෙත් ගත්තට කියලා. ඉතින් ඒ නිසා මනුෂ්‍යයා තුළ තියෙන මේ මානසික ස්වභාවයන් සියල්ලම ඉක්මවා යන්න ඕන. එතකොට පින්නතුනේ මානසික ආතති ගොඩාක් අඩුයි, විේදනුත් ගොඩාක් අඩුයි, ප්‍රශ්නත් ගොඩාක් අඩුයි. ලෝක මායාවට ජීවත් වෙන්නේ නැතුව තමන්ට රිසි පරිදි ජීවත් වෙනවා. තමන්ට රිසි පරිදි ජීවත් වෙනවා. තමන්ට හැකි පරිදි ජීවත් වෙනවා. තමන්ට ඇති පරිදි ජීවත් වෙනවා. ඒ කොයි විදියක් වුණත් තමන්ට දුකක් නෙමෙයි. ඒ කොයි විදියක් වුණත් තමන්ට දුකක් නෙමෙයි. ආශාවල් නැති අවශ්‍යතාවල් සම්පූර්ණ කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒක ඉතින් හරි වටින ජීවිතයක් බවට පත් වෙනවා. එනිසා පින්නතුන්ට සසර තාම භයානක තත්ත්වයන් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. මෙලෝ වශයෙන්ම වයසට යනකොට, ජරාවට පත් වෙනකොට, කල්පනාව නැතුව යනකොට විශාල ගැටලු හට ගන්නෝ ඉදිරියේදී. ඒ නිසා විශේෂයෙන් ওই 50 පැනපු අය කල්පනා කරන්න, තා වසර 20කින් මං කල්පනා ශක්තිය නැති කෙනෙක්, අතපය වාරු නැති කෙනෙක්. ඒ නිසා මම අදාදම මේ දේ තේරුම් ගන්න ඕන, වටහා ගන්න ඕන කියන දැඩි උනන්දුව හිතට දා. සමහර අය මේ දුවා දරුවන්ගේ මුණුපුරන්ගේ ඔක්කොම ඒවත් කරේ දාගෙන. ඉතින් මං අහනවා, දැන් ඔබ අද මළු, ඔය කට්ටිය වැඩ කරගන්නේ නැද්ද? ඒගොල්ලෝ කරගන්නවනේ. ඉතින් ඒ නිසා ඒ ඇත්ත කොහොමද ඒ ඇත්තන්ගේ දෙපයෙන් නැගී හිටින්න ඕන? ඒ ඇත්තන්ගේ දේවල් ඔබ කරේ තියාගන්න යන්නට එපා. සමහරලාට උදව් කරන්න ගිහලා බැනුනොත් අහනවා. ඒ ඒගොල්ලන්ගේ දේවල් වලට ඇඟිලි ගන්නවා කියලා, අත දානවා කියලා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ කැමති ඒගොල්ලන්ගේ රිසි පරිදි ඒගොල්ලන්ගේ ගුණයට අනුව යන්න. ඒක ඒගොල්ලන්ට අතහැර දාලා දැන් තමන්ගේ විමුක්තියට ප්‍රමුඛතාවය දෙන්න. ඒ කියන්නේ අනිත් ඒ ඔක්කොම අත්හරින්න කියන එක නෙමෙයි. ප්‍රමුඛතාවය ධර්මයට දෙන්න, නුවණට දෙන්න. මොකද්ද ප්‍රමුඛතාවය දුන්නයි කියලා අපිට තහවුරු වෙන්නේ? අපි වැඩියෙන් බණ අහනවා. අපි වැඩියෙන් නුවණින් ධර්මය ප්‍රගුණ කරගන්නවා. එතකොට අපි ගමනක් යද්දී වුණත් අපිට අහන්න පුළුවන්. කෑම ටික වෙන වෙලාවේ වුණත් අපිට මේ රෙකෝඩර් යන්ත්‍රයක් දාගෙන මේක අහන්න පුළුවන්. ඇත්තවන්නේ. එතකොට මේ ක්‍රියාවත් කරනවා, මේ ක්‍රියාවත් වෙනවා. විවේක වෙලාවේදී TV බලන, පත්‍ර බලන වෙනුවට මේ ධර්ම විමර්ශනය දෙන්න පුළුවන්. විනෝද චාරිකාවක් එහෙම නැත්නම් විනෝදෙට කොහෙට හරි යනවට වැඩිය අල්ලපු ගෙදරට ගිහිල්ලා කතා කර කර ඉන්නවට වැඩිය සක්මන් කරමින් භාවනාත්මකව මේ ගම්භීර ධර්මයේ අකාලිකත්වය පිළිබඳව නුවණින් සොයනවා. අචින්තියේසු ප්‍රසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ. අනන්ත ධර්මයේ හොයන්න, නුවණින් අනන්තය හොයන්න. හැමතිස්සෙම මොකද්ද අනන්තය? අනන්තයට මා පිවිසිය යුතුයි. අනන්තයට මට පිවිසෙන්නට බැරියයි. මොනවද බැඳීම්? මොනවද පටක? මොනවද තියෙන ආශ්‍රව ධර්මය කියලා බලනවා. ඒ දේවල් වලින් හැම මොහොතකෙම නිදහස් වෙමින් අර අනන්තයට යන්න ඕන. අල්ලලා බැඳලා තිබ්බොත් බෑ. දැන් සමහර වෙලාවට ගෙදරින් එළියට යනකොටත් එහෙමයි. එක්ක බබාලා කෑ ගහනවා, එක්ක මහත්තයා කෑ ගහනවා, එක්ක නෝනා කෑ ගහනවා, යන්න බෑ. ඒක තමයි අල්ලල බැඳීම කියන්නේ නේද? එතකොට ගෙදරින් යම් කිසි ආකාරයක නිදහසකුත් තියෙන්න ඕන. තමන්ට යන්න ඌමනාවක් කැමැත්තක් තියෙන්නත් ඕන. ඒ වගේම තමයි මනසෙත් තමන්ට පිටුපසට අල්ලලා ඇඳලා බැඳලා තියෙන ආසත්ත කෙලෙස් ධර්ම තියෙනවා නම් වහා මේ කෙලෙස් අවබෝධයට පත් කරන්න ඕන. ඒ සිත අවිද්‍යාත්මක සිතකින් ඇවිල්ලා අල්ලගන්නේ. අල්ලගෙන අල්ලගන්නකොට මහාන ඔබ මායя නේද? මාර සිතවිල්ලක් නේද? මායෝ ඕක කෙලවර තියෙන්නේ මෙන්න මේකයි. ඕකේ ආදීනවේ මෙන්න මේකයි කියලා කියනකොටම මාර සිතවිල්ල බව තේරුම් ගන්නකොටම මායя පලා යනවා. දැන් හොර හිතින් එන මිනිස්සෙකුට හොඳ හොඳ මූණකින් එන අය ඉන්නෝනේ හොරකමට. මල්ලි හොරකම් එහෙම ගල්ල නෑ නේද මීට කලින් කියලා අහුවහම කොහොමද වැඩි? ඈ මං එහෙම කීප දෙනෙක්ගෙන් අහලා තියෙනවා. ඈ මීට කලින් හොරකමක් එහෙම ගල්ල නෑ නේද කියලා හොර හිතින් ආවොත්. එතකොට අන්න ඒ වගේ ඊටාම සොරසිතක් යන පුඤ්ජලේකම් ආ මහිත මං අහුවා ඔය පුතාට නිතරම තියෙන දාන චේතනා නේද? මිනිහා උඩ බිම බලනවා. මිනිහා මේ හොර ඉතින් ඇවිල්ලින්නේ. මං අහනවා ඔයාට නිතරම තියෙන දාන චේතනා නේ? බොහොම ආගමික දෙහැමි ප්‍රතිපත්ති වල ඉන්න මූණක් වාට තියෙන කියලා කිව්වා. කිව්වා මේ වලුසෙ ඇස් දෙක ලොකු කරලා බලන් ඉන්නවා. එයාටම තේරෙනවා එයා එතන නෑ කියලා. එතකොට මොකද වෙන්නේ? ඒ මිනිස්සයා මේ විශාල ගැටලුවකට පාත්‍ර වෙනවා. මේ මොකද වුනේ කියලා. ඒ වගේ තමයි වෙනතුනේ අපි හඳුනා ගන්න ඕන අපේ තියෙන වැරදි දෘෂ්ටි. වැරදි දෘෂ්ටි, වැරදි සංකල්ප. මේ දේ වරදක්, මේ දේ මෙහෙමයි, මේකේ ආදී නෙමෙයි මෙහෙමයි, මේකේ ප්‍රතිවිපාක මෙහෙමයි කියලා හඳුනා ගන්න ඕන. ප්‍රතිවේක්ෂාවෙන් ප්‍රහාණය කළ යුතු කරුණු තියෙනවා. ඔක තමයි ප්‍රතිවේක්ෂාව කියලා කියන්නේ. ඒ කරුණු දිහා බලලා එහෙම නැතුව ඔක දිහා බලාගෙන ගාතාවක් කියලා හරියන්නේ නුවණින් බලන්නට ඕන. අපි ගාතාවක් කියලා ආහාරයේ ඇලිලා වළඳලා හරියන්නේ නැහැ නේ. ඉතින් ආහාරය ඇලීමක් නැත්තම් එයාට ප්‍රතික්ෂේපයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බැඳීමක් නැති දෙයකට ප්‍රතික්ෂේපයක් කරන්න උවමනාවක් වෙන්නේ නැහැ. එකිනෙකාට බැඳීමක් ඇති වෙන දෙයකට විතරයි ප්‍රතික්ෂේපය කරන්න ඕනේ. එහෙම නැතුව මට කියන්න බෑ මේ ප්‍රතික්ෂේපය හැමෝම කරන්න කියලා. එකිනෙකාට දෙන එකිනෙක කුඩා කුඩා බැඳීම්. මේ බැඳීම් අවසන් වෙනවත් එක්කම තමන්ට ලොකු නිදහසක් එතන ඉඳලා ලැබෙනවා. එතන ඉඳලා ලැබෙනවා තමන්ට ලොකු නිදහසක්. නිතරම නිර්වාණයේ ස්වභාවය තමන් තේරුම් අරගෙන ඒ නිර්වාණයේ ස්වභාවයට මාගේ ඥානය මාගේ සිත පාත්‍ර විය යුතුයි. ඒ தত্ত্বය මාගේ සිත තුළ නිර්මාණය විය යුතුයි. ඇලෙන්නේ නැති, ගැටෙන්නේ නැති, මැදෙන්නේ නැති ගුණය. අකාලික ගුණය. නිරෝධ ගුණය. අශේෂ විරාග නිරෝධ ගුණය. සත්පුජ්‍යල ආත්ම සංකල්පයෙන් දුරු ගුණය මා තුළ පහළ විය යුතුයි. ඒ தত্ত্বය පහළ කර ගැනීම සඳහා හැම මොහොතකම බලනවා මොනවද තියෙන අඩුපාඩුකම්. රන් කරුවේ රත්රන්නේ පොලිෂ් කරන උපමට්ටම් දානකොට හැම තිස්සෙම අවපැහැගැන්නිච්ච තැන් බල බලා එයා පොලිෂ් කරන්නේ. ඒ වගේ තමන්ගේ සිතේ අර අල්ලල බැඳලා දාන ධර්මතා, කිලිටි කරන ධර්මතා හොය හොය ඒ වගේ ආදීනව කරුණු පෙන්න පෙන්න සිත පිළිකුලටපත් කරනවා නෙමේ සියල්ලගෙන්ම නිදහස් කරගන්නවා. සමහර අය කියන්නේ මේවා පිළිකුල්, මේවා අනිත්‍යයි, මේවා කැඩෙනවා, බැඳෙනවා කියලා. ඉතින් අනිත්‍යයි කියන්නේ නම් සියල්ලගෙන්ම අත්හැරීම. නමුත් ඔය නිර්වචනේ නෙමෙයි ලැබෙන්න තියෙන්නේ. පිළිකුල් කළාම හරි කියලා ආසාව නැති වෙනවායි කියලා හිතන් ඉන්නේ. ඊට පස්සේ ආසාව නැති වෙනවා. ඊළඟට රැඳෙන්නේ මොකද්ද? පිළිකුල. ඊට පස්සේ අර මොකක්වත් නැති, කොණ්ඩි බීරන් නැති, දත්ම දින්න නැති, රසාවක් කරන්න නැති, ගේදුර ආදා වඩා ගන්න නැති කාලකණ්ණි සමාජයක් නිර්මාණය වෙනවා. බෞද්ධ සමාජයේ ලොකුම හෙනේ මේ බුද්ධ ආගම වැරදි විදිහට ගියපු එක. පොඩි හෙනයක් නෙමෙයි. ජාතික විනාශයටත් හේතුව ඒකයි. නිවනකුත් නැහැ. බණවල කෙලවරකුත් නැහැ. නේ? කියන්නෝද නොදනේ. අසන්නෝද නොදනේ. දෙයියෝ දනේ. නේද? අපි නම් වූත්ම නොදනේ කියන තමයි කියන්න වෙන්නේ. ඒ නිසා විශාල වාසනාවන්ත පත්‍යක් එක. දෘෂ්ටි වලින් නිදහස් වීමට තියෙන ශ්‍රී සද්ධර්මයේ දෘෂ්ටිගත වීමට භාවිතා කිරීම නිසා විශාල හානිකර තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ අපිත් එහෙම කාලයක් කළා වෙන්නතුනේ. බලනකොට අපි මාරු වුණා විතරයි නිදහස් වුණේ නැහැ. එනිසා මාරු වෙලා වැඩක් නැහැ. සියල්ලකින් නිදහස් විය යුතුයි. සියල්ලකින් නිදහස් වීමට නම් මා නිදහස් කළ යුතුයි. මම කියන සංකල්පේ නිදහස් කළ යුතුයි පළමු වරට. එනිසා මේ ලෝකේ හැම භාවනාවක්ම තියෙන්නේ මාහට ලබා දෙන භාවනාව. මේ භාවනාව මාහට ලබා දෙන භාවනාවක් නොවේ. මේ මම නැති කරන භාවනාව. දැන් බලන්න ලෝකේ තියෙන භාවනාවයි මේක අතර තියෙන වෙනස. මේක මම නැති කරන භාවනාවක්. මම නැති වුණොත් දකින්නේ, දරාගන්නේ, විඳින්නේ. මම නැති වුණොත් අතීතේ නැහැ, අනාගතේ නැහැ, වර්තමානයේ නැහැ. මම නැති වුණොත් කරන කෙනෙක් නැහැ, කරවන කෙනෙක් නැහැ, කරන දෙයක් නැහැ. ගති විමුක්තයි. පූර්ණ නිදහස් වූ දර්ශනයකට පාත්‍ර වෙනවා. ඒ නිසා ඔය බැඳුණු සිතෙහි තියෙන වේදනා දුක්ක දෝමනස්ස පීඩන කිසිවක් නැහැ. මිනිස්සු දියුණුව කියලා මොනෝදෝ එකක් හඹාගෙන යනවා යනවා ඉවරයක් නැහැ. හැමෝම පාරවල් හදනවා, පාලම් හදනවා, ගොඩනැගිලි හදනවා, මැරිල යනවා. මහ පොළොව hina වෙනවා ඇති අම්මපා, වේයවත් මෙච්චර මෝඩ වැඩ කරන්නේ නැහැ කියලා. නම් කියන්නේ මිනිස්සුන්ට මේ දේ අවශ්‍යයි. ඒ ප්‍රමුඛ විය යුත්තේ මොකද්ද? ධර්මය. ධර්මය නැතුව ගොඩනැගිලි වැඩක් නැහැ. පන්සලුත් එහෙමයි. අලි හොඬක් ගහනවා, වලාකුළු බැමික් ගහනවා, ආයි රවුම් කරනවා, කඩනවා, අඹරනවා, පෙරලනවා, ආයි හදනවා. ධර්මයට අවශ්‍යයි. විශාල ධර්මශාලා ඕන. විශාල විහාරස්ථාන ගොඩනැගෙන්න ඕන. හැබැයි ධර්මය එක්ක, එහෙම නැතුව පන්සලක් සම්පූර්ණ වෙන්නේ නැහැ. බෝධියයි රන්වැටයි චෛත්‍යයයි බුදුමැදුරයි තිබ්බට බොහෝ අය හිතාගෙන ඉන්නේ අංග සම්පූර්ණ පන්සලක් කියන්නේ ඕකේ කියලා. අංග සම්පූර්ණ පන්සල හැදෙන්නේ පින්නතුනේ ධර්ම අවබෝධයෙන් විතරයි. අර දේවල් තියෙන්න ඕනේ, අනිවාර්යෙන් තියෙන්න ඕන. එතනින් සදහැති ගුණේ තියෙන. නමුත් එපමණකින් කිසිවෙකු නතර වෙන්නට පා කියන කාරණේ. ඒවා තුලින්ම පූර්ණත්වයයි සැලකන්නට එපා. දානේ පමණක් ලබා දීලා එයපු එයින් ජීවිතේ පූර්ණත්වයටපත් උනායි කියලා හිතන්නට එපා. අෂ්ට පරිස්කාරයක් දීලා එයින් ජීවිතේ පූර්ණත්වයටපත් උනායි කියලා හිතන්න එපා. ඉන්දියාවේ දඹදිව වන්දනා කරලා ඇවිල්ලා පූර්ණත්වයටපත් උනායි කියලා හිතන්න එපා. ඇයි එපා කියලා කියන්නේ? ඇයි පූර්ණත්වයටපත් වන්නේ නැත? තේරුණානේ? ඒ නිසා පින්නතුන් හැම මොහොතකම කින් කුසල ගවේසේ. කන්ද මේ ලෝකෝත්තර කුසලය හොයාගෙන හොයාගෙන යනවා. දහස් වරක් වරදී ඔබට. එද්දහස් එක්වෙනි වාරි වරදින්න ඉඩ දෙන්නේ නැහැ කියලා ඒ කෙනා හිතන්න ඕන. ඒකයි වැදගත්. ඔබට යම් මොහොතකදී පරේෂණයේ ගවේෂණයේ ප්‍රතිඵලයක් හැටියට ඔබ තුලින්ම මියෝ ඉන්නවන ගෙවල් වල කොස්සක් කරන් පස්සෙන් එළෙව්වෝ අර මුල්ලෙත් හැංගුණා බැරි වුණා, මේ මුල්ලෙත් හැංගුණා බැරි වුණා, අනිත් මුල්ලටත් ගියා, හරිත් පැන්න මෙහෙත් පැන්න කොහෙත් බෑ, හැමතැනටම ගැහුව කොස්සෙන් කොහෙද යන්නේ අවසානයේ? ගෙහෙන් එළියට බැනලා දුවනවා. ඒ වගේ තමයි ඔබේ තුල තියෙන අවිද්‍යාවටත් පෙරල පෙරලා ප්‍රතිපාර එල්ල වෙනකොට මොකද වෙන්නේ? ඉන්න බැරුව ඔබේ ශරීරයෙන් ඉවත් වෙලා යනවා. ඒකයි මේ දහමි ක්‍රමවේදය. ඒකයි ඔබට විමසා බලන්න කියන්නේ. ඔබ තුල ප්‍රඥා ලෝකයේ ඔබේ මානසික ගුණාංග පිළිබඳව පුළුල් ඇතිනෝ අර සැඟවිලා අවිද්‍යාවට ඉන්න බැරි වෙලා යනවා. පූර්ණාලෝකයට පත් වෙනවා. සක්කාය දිට්ඨිය මෙතනින් ඉවත් වෙනවා, ඉගිලිලා යනවා. ඒ යෑම නිසා තමන්ගේ නිවසට හානි කරන අර මීය නැති නිසා එදා ඉඳලා සුවසේ නිවසේ වාසය කරන්න පුළුවන්. තමන්ගේ ජීවිතේ හානි කරන අවිද්‍යාව නැති නිසා තමන්ට ඉන්න පුළුවන්. මොකක්ද අවිද්‍යාව කියන්නේ? හැලීමෙන් එනෝ මමේ කියන හැඟීම, ගැටීමෙන් එනෝ මමේ කියන හැඟීම, මධ්‍යස්ථතාවයෙන් එනෝ මමේ කියන හැඟීම. හැලීමයි ගැටීමයි එකවර එනවා. සමහර වෙලාවලට සමහරලාට මධ්‍යස්ථතාවයයි ගැටීමයි එනවා, මධ්‍යස්ථතාවයයි හැලීමයි එනවා. හය ආකාරයක් එනවා. ඔය හැම මොහොතකම මම ඉන්නවා කොතෙන්ට ගියා. මම ඉන්නකොට මම ජීවිතයයි, ජීවිතේ මමයි කියලා හිතුවොත් එහෙම හේවුණොත් ඉතින් මමත් වෙලවන්න බෑ. තුවාලයක් හැදිච්ච මිනිස්සෙක් ඒක තමන්ගේ ජීවිතයට පලිබෝධයක් කියලා අඳුනගත්තේ නැතුණු තේ මිනිස්සෙ තුවාලය සනീപ කර යන්න කිසි උනන්දුවක් නැහැ නේ. තුවාලෙත් එක්ක හැමදාම ජීවත් වෙනවා. ඒක වෙලා තියෙන්නේ. ඒ නිසා මම කියලා කියන්නේ ආත්මය නෙමෙයි. මම කියලා කියන්නේ මමත්වය කියලා කියන්නේ පලිබෝධය. තමන්ගේ මමත්වේ පලිබෝධය. ඒ කියන්නේ හානිකරක ධර්මතාවය. ඒ නිසා ඉවත් කළ යුතු පැලෑටියක් කටුපඳුරක්. ඔය මමත්වේ ඇවිල්ලා ඉන්නේ ඒ දූතයා ඇවිල්ලා ඉන්නේ ඔබ අපායට ගෙනියන්න. හොඳට බලන්න මමත්වේ බොහෝම ඉක්මනින් ඇදගෙන යන්නේ ලෝභ දේශ මොහ රාග මදමාන ඊර්ෂ්‍යාවන් වලට පැන පැන ඇදලා යන්නේ. මට මේ හරි ප්‍රශ්නයක් කළා තියෙන හම්බෙන මිනිස්සුන්ගේ ඉස්සරහ ඊර්ෂ්‍යාව නැති කරන්න. මහ බුදුම හරි අමාරුවෙන් මම නැති කරන්න. මගේ වාහනේ මං අනුන්ගේ කියලා කියන ඕන තරම් අර මිනිස්සුගේ ඊර්ෂ්‍යාව නැති කරන්න. නේ එහෙම කියන්න සිද්ධ වෙනවා. මගේ පන්සල අනුන්ගේ කියලා කියන්න සිද්ධ වෙනවා. ඉරිසියාව නැති කරා. එහෙම හරි නැති කරන්න පින්නතුනේ එහෙම ඉරිසියාවක් ආවොත්. ඔබේ ආන වාහනයට හරි හයියෙන් හුස්ම හිර වුණොත් එහෙම කාගේ හරි දැකලා කියන්න අනේ මේකේ ලීස් එකක් තියෙනවා තාම ගෙවාගෙන යන එක. ආ ඇත්තද ලීස් එකක් ගන්නවා. එහෙනම් කවන්නේ. නිකන් හරි කිව්වොත් එම මේ අපි ලක්ෂ 56ක් දින ගත්තේ ඊයේ ගත්තේ ඇත්තද කියලා හුස්ම හිරේ. පින්නතුනේ එහෙම ඉරිසියාව ඇති කරන්න එපා. ඒ වුණාට මේ සමාජය හැදිලා තියෙන්නේ අනේට ඉරිසියා හිතින්නම යන්න ඕන කියලා නේ. අනුන්ගේ දේවලු තමන්ගේ කරගෙන යන්නයි හදන්නේ. ඒක ඒක එච්චර හොඳ දෙයක් නේ. පවුනේ මිනිසුන්ගේ හිතට ලෝභය ඇති කරන්න එපා, ද්වේෂය ඇති කරන්න එපා, රාගය ඇති කරන්න එපා. ඒක හොඳ නෑ. ඒක පාපයක්. දැන් සමහර කාන්තාව දිවි අතින් ඒක වෙනවා. හිතලම පිරිමින්ගේ හිතේ රාගය ඇති වෙන විදියට ඇඳුම් අඳිනවා. කාන්තාව මේක කියන්නේ ඇත්තද නැත්තද කියලා සමහර අය කරනවා ඒක. පිරිමිත් එහෙම කරන අය ඉන්නවා. ඒක හොඳ නෑ. සමහර අය හිතලම අනිත් කෙනාගේ හිතේ ද්වේෂය ඇති වෙන විදියට තරහ ඇති වෙන විදියට වැඩ කරනවා. ඒක පාපයක්. අර එකට තරහ යන විදියට ක්‍රියා කිරීම පාපයක්. ඒ නිසා අපි වැරද්දෙන් හරියට තරහ යන ගුණයක් ආවොත් සමා වෙන්න කියලා අපි තරහෙන් මුදවන්න ඕන. තේරෙනවනේ? ඒ නිසා කෙලෙස් සන්නය අතර පටලවන්නේ නැතුව ධර්මයේ කෙනෙක් තුළ ජීවමාන කරවන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ඒ නිසා මේ ලෝකයේ ඉන්න ගායකයෝ නළුවෝ නිළියෝ කරන්නේ මොකද්ද? පාප කර්මයක්, පාප කර්මයක්. ඔවුන් කරන්නේ රාගය ඇති කරනවා, ද්වේෂය ඇති කරනවා, කුතුහලය ඇති කරනවා. බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවා ස්වාමීනි අපි කරන රැකියාව වරදක් තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ ගෝක මගෙන් අහන්න එපා කියලා. එයි. ඉතින් තුන් වතාවක් ම ඇහුවාම කිව්වා මේ ඔබ කරන දෙයින් ඔබට පව් රැස් වෙනවා කියලා. පව් රැස් වෙනවා. එනිසා ඒක එච්චර කරන්න එපා කිව්වා. හැබැයි ඒ ශේස්ත්‍රයම පාවිච්චි කරලා හොඳ වැඩ කරන අය ඉන්නවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතය අතහරතේ කියලා දෙනවා. මිනිස්සුන්ට යමක් හිතන්න උගන්වනවා. ඒ වගේම හිත නිවන ගීත ධර්මයේ බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති වෙන විදිහට ගීත ගායනා කරනවා. කවියනුත් එහෙමයි. කවියනුත් මුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරන ලෝභ ද්වේෂ මෝහ නැති කරන ධර්මයට යොමු කරන සොරේන් ස්වාමින් වහන්සේලා වගේ අය කවි බණෙන් මේක ලස්සනට කියලා දෙනවා. ඒවයින් එතකොට පිහිට සිද්ධ වෙනවා. නිසා හැම ක්‍රියාවලියකම දෙපාර්ශ්වයක් තියෙනවා. බන කියනවා කියලා සමහර අය ද්වේෂය ඇති කරනවානේ බන වලින්ම. හදගනවද දෙන්නේ? ඈ ජාතික ප්‍රශ්න ඇති වෙන විදිහට කතා කරනවා. වෛරය ඇති වෙන ඇති කරනවා. වෛරී උද්ඝෝෂණකාරී සමාජයක් නිර්මාණය කරන්න හදනවා. ඒක බනවලිනුත් සිද්ධ වෙනවා, අනිත් ආගමික දේශනවලිනුත් සිද්ධ වෙනවා. ඒවත් පව් වැඩ. ඒ නිසා ද්වේෂය පතුරවන කෙනෙක් කියලා කියන්නේ පව් රැස් කරගන්න කෙනෙක්. ලෝභය පතුරවන කෙනෙක්, රාගය පතුරවන කෙනෙක් කියලා කියන්නේ පව් රැස් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ධර්මය සද්ධර්මයේ කෙනෙකුට ලබා දෙනවා නම්, ප්‍රඥාව උදා කරනවා නම්, එයා තමයි කුසල් රැස් කරන සබ්බ දානං ධම්ම දානං ජිනාති, සියලුම දාන පින්කම් වලට වැඩිය පින්කම් අපේ අයිට නම් ඉතින් තියෙන කෑමට වඩා දෙයක් කොහෙද? සමහර වෙලාවට ඒගොල්ලන්ට මේ මටත් වැඩිය ලොකුයි ඒගොල්ලන්ගේ කෑම ටික. ඒ කියන්නේ අපේ දානෙට හිතියේ නැහැ කියලා මාත් එක්ක තරහ වෙන්නේ. දැන් එහෙම තරහ වෙච්ච අය කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ කියනවා මේ ඔබ වහන්සේට දැන් මේ බිනිකරකුත් ලැහැත්ති කළා, මේ දානෙත් ලැහැත්ති කළා. ඔබ වහන්සේ ඉන්නේ අදින් පස්සේ කිසි ගනුදෙනුවක් නැහැ. අපි ඉන්නේ. ඒ මිනිස්සේ තරහ වුණා. ඒ කියන්නේ 6 මාසෙකට විතර කලින් මට ඔහොම දානයක් ගැන කිව්වා. දුරකථන අංකයක් දුන්නා. මම ඉතින් දෙතුන් අතාවක් අදා කරා, සම්බන්ධිකුත් නැහැ, මට ආයෙ කිව්වෙත් නැහැ. මම ඒක ගණන් ගත්තේ නැහැ. ඉතින් මට මෙන්න 11 කාලෙට විතර කෝල් කරන ඔබ වහන්සේ දානෙට එන්නේ නැද්ද කියලා. ආ මංගෝ මහත්තයා මං හිතේ ඒක නැති වෙති කියලා. නෑ මේ අපි පිළිගන්නේ නැති කියලා. ඉතින් මෙච්චර මම වීදම් කළා. ඔබ වහන්සේ මේකට වඩින්න ඕන කියලා. ඉතින් අන්න බලන්න මේ මිනිස්සයා ඊට පස්සේ කතා කරෙත් නැහැ. බලන්න මේ මිනිස්සෙට මට වැඩි එයාගේ අර පිළිකරයි අර වීදම් කරපු මුදලයි ඒ ටික ඔක්කොම වැදගත්. වෙන කාරුණික මිනිස්සෙන් නම් කරන්නේ මොකද්ද? හරි සාමිනාස කමන්නේ මං පිරිකර ටික හරි පන්සලට ගෙනල්ලා දෙන්නම්කෝ ආයෙන දවසක. අනිත් හාමුදුරුවරුන්ගෙන් දාන පින්කම මේ විදියට කරගෙන කියලා. එහෙම හිතනවානේ. ඉතින් ඒ නිසා අති භයානක තත්ත්වයක් තියෙනවා. පින්කම් කරන්නේ යක්කු වගේ. ආ අම්මෝ හරි භයානකයි. ඉතින් මෙහෙ එහෙම පින්වතුන් නැහැ. ඒ හොඳ අවබෝධයේ ඉන්න මේ ඒ ගුණය තියෙන පින්නතුන් ඉන්නවා. ලේබල් වලට, ලාංඡන වලට එහෙම නෙමෙයි. ශාසනය සහ ස්වාමින් වහන්සේගේ යහපත උදෙසා තමයි යමක් පරිත්‍යාග කරනවා නම් පරිත්‍යාග කරන ගුණය තියෙන්නේ. ඒක තමයි අපිටත් වෙන්නත් ඕන. අනග්ගහිත චිත්තෝ දානන්දේති. කෙනෙක්ගේ යහපත උදෙසායි අපි යමක් දෙන්න ඕන. එතකොටයි අපි පින් සිද්ධ වෙන්න ඕන. පින් සිද්ධ වෙන්න ඕන කියලා නෙමෙයි සතෙකුට ආහාර දෙන්න ඕන. සතාගේ කුසගින්න නිවීම පිණිසයි කියලා ආහාර දෙන්න. එතකොට පින් සිද්ධ ඉබේ වෙනවා. පින් සිද්ධ වෙන්න කියලා දුන්නොත් වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. දැන් හරකෙකුට තියෙන ආදරය ගෞරවය නිසා සත්ව හිංසාවල තියෙන මේක සංවේගය නිසා හරකෙක් නිදහස් කරන අන්න පින් සිද්ධ වෙනවා. එහෙම නැතුව ග්‍රහපලෙන් දුරු වෙන්න කියලා හරකෙක් කරන් නිදහස් කරාම හරකට තියෙන ආදරය නෙමෙයි මේ ග්‍රහයට තියෙන බය. ඒකත් ඒ හරකට ආදරයක් නැහැ. ඒ අරගෙන ඉවරලා තව කෙනෙකුට දෙන ඕන හදා ගන්න ඕන එකක් කර ගන්න අපේ ග්‍රහපලෙන් බේරෙන්න අපිට. එනිසා මේ හැම දෙයක්ම විද්‍යාත්මක වෙන්න උවමනා වෙලා තියෙනවා. මීට වඩා ගැඹුරු ඇසකින්, මීට වඩා ගැඹුරු නුවණකින් බැලිය යුතු, විමසිය යුතු කාලයක් තමයි ධර්මය ගැන ඔබට අපට කාටත් යොමු වෙලා තියෙන්නේ. එනිසා ඔබට රැය දහවල ඉක්ම වූ ආලෝකය වූ ඒ විශේෂ සුවිශේෂ හිරු මණ්ඩල ධර්මයේ ආලෝකය ඔබ තුළ පහළ වේවායි අප ප්‍රාර්ථනා කරනවා. හැම දිනාට තෙරුවන් සරණයි.